සාදු සාදු සාදු බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දින මේ පින්නතුන් මේ ධර්මසේන මහත්මයාගේ නිවසේ රැස් වෙලා වාර්ෂිකව සිදු කෙරෙන ධර්ම දේශනාමේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහනයි අද දින මේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ නිවස අපේ ධම්මපීති හාමුදුරුවෝ සඳහන් කරපු විදියට විහාරස්ථානයක් වගේ. ඉතින් ඔබේ නිවස ලස්සන වෙන්නේ මේ වගේ පින්කම් කරනකොට. තමන්ගේ ආදරණීය ඥාතීන් එක්ක බුදුරජාණන් වහන්සේගේ ධාතු කරඬුව වඩම්මවලා, ධාතුන් වහන්සේලා වඩම්මවලා, සම්බුද්ධ පූජා පවත්වලා, ඒ වගේම ස්වාමින් වහන්සේලා වඩම්මවලා ධර්ම ශ්‍රවණය කරනකොට පින්නතුනි ඒක ලොකු යහපතක් තමන්ගේ නිවසට. නිවසට ලොකු ආශිර්වාදයක් ඒක. ඒ වගේම තමන් ඊටම ආදරය කරන, තමන් ඊටම ළඟින් ආශ්‍රය කරන ඥාතීන් කවුරුත් ඒක රාශී කරගෙන මේ පින්කම කිරීම තවත් වටිනවා. ඇයි ඒකට හේතුව? අපිට මේ මොනගහෙච්ච ඥාතීන් පින්නතුනි හිතවතුන් හැමදාම අපිත් එක්ක ඉන්නේ නැහැ. බොහොම ටික කලින් ඉන්නේ. හරියට ගුවන් යානයකදී හම්බෙච්ච පිරිසක් වගේනේ. අපි අවුරුදු 60ක් 70ක් 100ක් කිව්ව මේක ලොකු කාලයක් නෙවෙයි. ඉක්මනටම අපි මේ ජීවත් වෙන අය මෙතනින් වෙන් වෙලා යනවා. ඉතින් අපි ඉන්න කාලේ අපට ඕනෝන්ට උදව් කරන්න පුළුවන් නම් අපි බොහෝ විට උදව් කරන්නේ ලෝකයේ මිනිස්සු ආහාර පාන ආදීන් ඇඳුම් පැනඳුම් වලින් තමයි බොහෝ විට උදව් කරන්නේ. නමුත් වෙනතුනේ ධර්මයෙන් කෙනෙකුට උදව්වක් කරනවා නම් කෙනෙක්ගේ හිත දිනුවෙන් අපි උදව්වක් කරනවා නම් ඒ උදව් ඇතැමිට ආත්ම භාව ගානකට උපකාර වෙනවා. ඉතින් ඔබට හුඟා සතුටු වෙන්න පුළුවන් ඔබේ නිවසේට දකින්නකොට අනේ අපි මේ හිටිය නිවසේහි නිකන් අපි හිටිය නෙවෙයි. අපි මේ නිවස ඉන්න කාලේ මේ වගේ පින්කම් කළා. අපේ අම්මට තාත්තට අපි සැලකුවා. අපේ ඥාතීන්ට අපි පින්කම් කරගන්න ඒ නිවස හේවණක් කළ දුන්නා කියලා හිතනකොට තමන්ගේ නිවසට පැමිණෙන හැම මොහොතකම තමන්ගේ නිවසේ ඉන්න හැම මොහොතකම තමන්ට ලොකු සතුටක්. ඒ වගේම පින්නතුනි අපි මේ පරිහරණය කරන ශරීරය අපිට හැමදාමයි තියනේ. මේ ශරීරය ටිකෙන් ටික වයසට යනවා, ලෙඩ වෙනවා, කවදා හරි අපි මේ ශරීරය අත්හරිනවා. ඉතින් අත්හැරපු දවසට මේ ශරීරය මහ පොළොවට ඉතින් පස් වෙනවනේ. ඉතින් අන්නේ ශරීරය අපි පරිහරණය කරන කාලේ පින්නතුනි ඒ ශරීරය උපයෝගී කරගෙන තමන්ගේ ශාරීරික ශක්තිය, මනස, සිත දියුණු කරගෙන අපේ අම්මට තාත්තට සැලකුවනම් අපි අනිත්‍යයට උදව් කළා නම්, තෙරුවන විශේෂ මේ වගේ පින්කම් කළා නම් තමන්ගේ ශරීරය මහලුණත්, වයසට ගියත්, දුර්වල වුණත් තමන්ගේ ශරීරය ගැන හිතනකොට තමන්ට ලොකු සතුටක්. අපි බොහෝ විට කණ්ණාඩි ළඟට යනවා නේද? හැමදාම රූපය බලන්නනේ. ඒ යන්නේ අපි හොඳට මුහුණ ලස්සනද කියලා බලන්නනේ, කොණ්ඩේ පීර ගන්න. ඒකට කමන්න ඒකත් කරගන්න. හැබැයි ඒ යන හැම මොහොතකම ඔබ දකින්න පින්නතුනි, ඒ කණ්ණාඩියෙන් පේන ඔබේ රූපය නිසා ඔබ හුඟක් පින්කම් කළා. ඒ ශරීරයෙන් ඔබ අම්මට තාත්තට සැලකුවා, ඥාතීන්ට සැලකුවා, පින්කම් කළා, තෙරුවන විශේෂ හිමි වගේ පින්කම් කළා කියලා ඔබ කණ්ණාඩි ළඟට යන හැම මොහොතකම හිතන්න. ඔබට එහෙම හිතන කාරණා අඩුයි නම් හැකිතාක් දුරට එවැනි කරුණු ජීවිතය තුළ සිද්ධ කරගන්න. එහෙම කෙනාට පින්නොතුනි ශරීරය මහලු වෙනකොට ශරීරය ගැන අමනාපයක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? සමහර අය රූපේ ලස්සන කාලේ තමයි හුඟා සන්තෝෂ වෙන්නේ නේ. කණ්ණාඩි ළඟට යනකොට රූපේ හුඟාක් ලස්සන නම් හුඟා සතුට වෙනවා. රූපේ ලස්සන කාලේ තින් හුඟාක් වාර ගන්න කණ්ණාඩි ළඟටත් යනවා නේද? නමුත් වයසට යන්න යන්න කණ්ණාඩි ළඟට ගිහිල්ලා අපි ලබපු සතුට අඩු වෙනවා. ඒ රූපයෙන් විතරක් සතුට වෙච්ච අය. නමුත් පින්නතුනි ඒ වයසට යෑමත් එක්කම තමන් හුඟාක් පින්කම් කරගත්තනම් ජීවිතයේ කුසල දහම් සිද්ධ කරගත්තනම් ඒ වියපත් වෙන ශරීරයත් එක්කම තමන්ට තමන්ගේ ශරීරය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙන. ඒ විතරක් නෙවෙයි තමන්ගේ මේ ශරීරය තමන්ට දායාද කරපු තමන්ගේ අම්මා තාත්තා ගැන තමන්ට ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒ අම්මා තාත්තා ජීවත් වෙනවා නම් අපි කරන පින්කම් මෙයට ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තා මිය ගිහිලා නම් ඒ අම්මා තාත්තා කොහේ හරි ඉඳගෙන අපි දිහා බලලා අපට හුඟක් ආශිර්වාද කරනවා. පින්නතුනේ මේ ආත්මය අම්මා තාත්තා විතරක් නෙවෙයි ධර්මයේ පැහැදිලිවම සඳහන් කරනවා සමහර පින්කම් කරපු ඇත්තන් දිහා බලලා සමහර ස්වාමීන් වහන්සේලා දිහා බලලා මේ ආත්මය අම්මා තාත්තා නෙවෙයි ඇතමිට ආත්ම භව 100 ගානකට කලින් අම්මා තාත්තා හිටිය අය ඒ ස්වාමීන් වහන්සේලාට ඒ සිල්වත් අයට සලකලා තියෙනවා ගරු කරලා තියෙනවා ඒ ගැන හිතලා සතුටු වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ බෞද්ධයන් හැටියට අපි මේ ආත්ම භාවයේ අපේ යහළුවන්ට මිත්‍රයන්ට අම්මලා තාත්තට සලකන විතරක් නෙවෙයි අපට සස්රේදී අම්මලා තාත්තල වෙච්ච අයටත් අපි සලකන අය. ඒ තරම් අපි ජීවිතෙන් වැඩ ගන්න අය. ඒ නිසා පින්නතුනේ ඒ සඳහා අපට වඩාත්ම වැදගත් වන්නේ ධර්ම ශ්‍රවණය කිරීම. ඉතින් ධර්ම ශ්‍රවණය කරපු පමණට තමයි අපට අපේ ජීවිතේ වටිනාකම තේරෙන්නේ. ඒ ධර්ම ශ්‍රවණය කරපු ප්‍රමාණයට තමයි පින්නතුනේ අපි ගැන සතුටක් ඇති වෙන්නේ. බොහෝ විට අපට ජීවිතේහි කනගාටුව තමයි තියෙන්නේ. අපට නොලැබිච්ච දේවල් ගැන තමයි අපි බොහෝ විට හිතන්නේ. නමුත් වෙනතුනේ මේ මොහොත වන විට අපි සසර කළා වූ මහා පින්කම ලානිසංස රාසියක් භුක්ති විඳින්න යන අවස්ථාවක්. හරියට මහා කාන්තාරයක් මැද යන ගමනේදී හරියට ෂේම භූමියකට අහු වුණා වගේ. පින්නතු නහල ඇති ෂේම භූමිය කියන වචනය. ෂේම භූමිය කියලා කියන්නේ කාන්තාර මැද යනකොට සමහර තැන් හම්බ වෙනවා වතුර තියෙන ආහාර පාන ආදිය තියෙන ගස්කොලන් තියෙන ප්‍රදේශ. අන්නේ වගේ තමයි පින්නතුනි අපි මේ සසරේන ගමනේදී අපට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය වාසනාවන්ත මව දෙමව්පියන් ඒ වගේම බුද්ධෝත්පාද කාලය හොඳ යහපත් වටා පිටාව පරිසරය මේ ඔක්කොම පින්නතුනි අපට ලැබිච්ච ෂේම භූමියක් වගේ සසරික භූමියක් වගේ. ඉතින් ඒ ගැන හිතනකොට හැමදාම පින්නතුනි අපට උපන් දිනයක් වගේ සමරන්න පුළුවන්. හැමදාම උදෑසනට આવી දෙන්නේ හුඟක් සන්තෝෂෙන්. ඇයි මා හුඟක් පින්කම් කරලා ලබාගත්තු ජීවිතේ මට තවත් දවසක් උදා වුණා කියලා සතුටෙන් තමයි හැමදාම අවදියෙන්නේ. ඉතින් වෙනතුනේ සතුට අපේ ජීවිතේ දිනපතාම වැඩි වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අපට දුක් ඇති වෙන හේතුත් අපි නොනින් තේරුම් ගන්නවා. කොහොමද අපට දුක හටගන්නේ? ඒ දුකෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන එකත් ධර්මය තුලින් අපි තේරුම් ගන්නවා. ඒක තමයි පින්නතුනේ අපට ධර්මයෙන් ලැබෙන වටිනාම දේ. ඉතින් අද මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව ඔබට ඔබේ ජීවිතය වඩා තරතවත් කරගන්නට හේතු වන අවස්ථාවක් කරගන්නට ඕන. ඉතින් මේ දරුවන් වාක් වාසනාවන්තයි. ඊටාම වටිනා පින්වත් දෙමව්පියන් ඔබ ලැබුවා. ඉතින් මේ මෑණියන් ඉන්න කාලෙත් හුඟක් පින් දහම් කළා. ඉතින් තමන්ගේ පියතුමා ඉදිරිපස තියාගෙන තමයි මේ පින්කම් කරන්නේ. පින්නතුනේ අපි ධර්මයේ හැසිරීමෙන් ලැබෙන ලොකුම ප්‍රයෝජනයක් අපට පේනවා ධර්මසේන මහත්මියගේ ජීවිතෙන්. පින්නතුනේ අපි වයසට යනකොට ශාරීරිකව දුර්වල වීම ස්වාභාවිකයි. කන් දෙක ඇසීම අඩු වෙනවා සමහර විට. ඇස් දෙක පෙනීම අඩු වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. නමුත් පින්නතුනේ ජීවිතයේ වටිනාම දේ මොකද්ද? ජීවිතේ වටිනාම දේ සිත මුල් වෙලා තියෙන සිහි කල්පනාව, සිහිය. අන්න ඒ සිහිය විකල් වුණොත් පින්නතුනේ කොච්චර රූප සම්පතිය ලස්සනට තිබුණා. කොයිතරම් ඇස් දෙක හොඳට පේනුණා ජීවිතේ ප්‍රයෝජනයක් නැහැ. දැන් ඔබ දන්නවනේ මානසික රෝහල් වලට ගියාමනේ හරිය ලස්සනයි ඉන්නවා. හොඳව නිරෝගියයි ඉන්නවා. නමුත් ඒ ඇට දෙයක් කියලා තේරුම් කළ දෙන්නත් අමාරුයි. එයාට ජීවිතේ නියම ප්‍රයෝජනයක් ගන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් පින්නතුනි ධර්මය අනුව ගත්තොත් එයා අවුරුදු 100ක් එක තැන ඉඳගෙන ඇඳක ඉඳගෙන දුරවලව මල මුත්‍රා ආදියත් එතනම වගුරුවගෙන අවුරුදු 100ක් කෙනෙක් හිටියත් ඒ කෙනාට හොඳ නුවණක් තියෙනවා නම් ධර්මය අහන්නට අවස්ථාවක් තියෙනවා නම් බුදුහාඳුර සඳහන් කරනවා ඒ කෙනාගේ ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න ජීවිතයක් කියලා. ලෝක සම්මත විදියට නම් කෙනෙක් කියන්නේ හරීම පව්වෙයා ඊට වැඩිය හොඳයි මැරිලා යන එක කියලා. නමුත් පින්නතුනි ධර්මය එහෙම කියන්නේ නැහැ. බුදුදහම අනුව බලනකොට පින්නතුනි ඒක ඉතාම වාසනාවන්ත අවස්ථාවක්. මොකද එතනටට හොඳ බුද්ධියක් තියෙනවා. එයාට මේ ධර්මය අහන අවස්ථාව තියෙනවා. එයාට ඒ ධර්මයේ පිළිපදින අවස්ථාව තියෙනවා. ඒ නිසා ධර්මයේ නොඇසෙන කෙනෙකුට වඩා ඒ කෙනා හුඟක් භාග්‍ය සම්පන්න කෙනෙක්. ඒ නිසා තමන්ගේ පියතුමා ගැන හුඟක් සතුටු වෙන්න. ඉතින් ඒ පියතුමාට මේ පහසුකම් ටික ලැබුණේ එතුමා කරපු දැහැමි ජීවිතය නිසා. ඒ නිසා එතුමා ජීවත් වෙන හැම දවසක්ම දරුවන් හැටියට ඔබ සිහි කරන්න ඔබට පින්කම් කරගන්න තියෙන ලොකු අවස්ථාවක්. ඒ වගේම ඒ පියතුමත් හුඟක් පින්වත්, ඔබ වගේ පින්වත් දරුවන් ලැබීම, ඥාතීන් ලැබීම. ඒ නිසා ඔබ දෙපිරිසම හුඟක් පින්වත් අය. ඒ පින්වත් බව තව තවත් වැඩි කරගන්න උත්සාහවන්ත වෙන්න. ඉතින් ඒ සඳහා ඔබට පෙරවන් සරණින් සියලු ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන පැතුමින් අපේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පිරිතින අදාප මාතෘකාවසෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයේන මජ්ඣිම නිකායෙහි මූල පණ්ණාසිකයේ සඳහන් වම්මික සූත්‍රය. මේ වම්මික සූත්‍රය ඇතැම් විට පිරිතුන් කලින් අහලා තියෙන පුළුවන්. නමුත් පිරිතුන් හුඟක් අවධානයෙන් අහන්න අපේ ජීවිතය ගැන ඉතාම වටිනා කරුණු රැසක් මේ සූත්‍රයෙන් ප්‍රකාශ වෙනවා. දැන් හොඳට අහන්න, අහනකොට හොඳට මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ මෙතෙන් වැඩම කරාට පස්සේ මේ පිනතුන ආහාර පාන අනුභව කරනකොට මේකේ දරින්න කම මේ සූත්‍රයේ කරුණු සාකච්ඡා කරන්න. ඒ තරම් වටිනා සූත්‍රයක් මේක. පිනතුනි මේකේ හුඟා කරුණු පිළිවෙලට සඳහන් වෙනවා. හැබැයි ටික මතක තියාගන්නත් වෙනවායි. අපි මුලින් ඉඳන් අගට කරුණු දෙතුන් වතාවක් ඉස්සරහට පස්සට කියනවා. අමාරු නෑ ඇත්තට. ඔබ හුඟක් දැක්කයි ඔබට මේක තේරුම් ගන්න පුළුවන්, මතක තියාගන්නත් පුළුවන්. ඒ නිසා හුඟක් අවධානයෙන් ඉන්න හැම කරුණක්ම Tamanට ඉතාම වැදගත් මේ සූත්‍රේන. පින්වතුනි මේ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වරක් ඉන්න අවස්ථාවකදී කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ සූත්‍රය සඳහන් වෙන්නේ. පින්වතුන් අහලා තියෙද කුමාර කාශ්‍යප හඳුරගෙන? කාශ්‍යප හඳුරන ප්‍රධාන වශයෙන් දෙනමක් කියන මේ සම්බුද්ධ ශාසනය. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි. ඔව්, මහා කාශ්‍යප හඳුරු. අනිත් හඳුරු තමයි කුමාර කාශ්‍යප හඳුරු. ඇයි මේ මහා කාශ්‍යප කුමාර කාශ්‍යප කියලා දෙන්න නම් දෙක, මහා සහ කුමාර කියලා දෙකක් ආවේ ඇයි? ඔව්, ඒකට හේතුවක්. විහාරස්ථානයේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්නම ඉන්නකොට කාශ්‍යප හාමුදුරුව කොහෙද කියලා කෙනෙක් අහනවා. අහනකොට ඇතැම්බෙට සමහරට ප්‍රශ්නයක් මේ කොයි කාශ්‍යප හාමුදුරුවද කියලා. ඒතර ලොකු කාශ්‍යප හාමුදුරුව කියන තමයි මහා කාශ්‍යප හාමුදුරුව කියන්නේ. අර පොඩි හාමුදුරුව කියන තමයි කුමාර කාශ්‍යප කුමාරය කියලා පොඩි. පොඩි කාශ්‍යප හාමුදුරුව කියන තමයි කුමාර කාශ්‍යප කියලා කියන්නේ. ඒ වගේම පින්නතුනේ මේ කුමාර කාශ්‍යප හාමුදුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛුණං චිත්තපතිකහණං වික්ඛුණං යදිදං කුමාර කස්සපෝ කියලා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේලා අතරින් කවුද අගතැම්පත් උනේ? කුමාර කාශ්‍යප හාමුදුරුව. විචිත්‍ර ධර්ම කතිකයේ තමයි උන්වහන්සේ. පින්නතුනි මේ කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ කතාව බොහොම වෙනස් කතාවක් අනිත්‍යගේ ජීවිත කතාවට වඩා. මේ කුමාර කාශ්‍යප හාමුදුරුව මේ ජීවිතය අන්තිමට ඉපදෙන කලින් උන්වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වෙල හිටිය කෙනෙක්. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහෙන කාලේ ස්වාමීන් වහන්සේලා හත් නමක් එකතු වෙලා තීරණය කළා. දැන් මේ බුද්ධ ශාසනය හුඟක් පිරිහෙන ආසන්නයි. මේ බුද්ධ ශාසනයෙහි අහිමි වෙන්න කලින්, අවසන් වෙන්න කලින් අපි කොහොම හරි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා අදිස්ථාන කරලා මේ හත් නම මොකද කළේ? ඔව්, මහා ගල් පර්වතයකට නැග්ගා. කොහොමද නැග්ගේ? ඔව්, ඉනිමගක් හදලා ඉනිමගෙන් තමයි නැග්ගේ. පර්වතයේ උඩට නැගලා ඊට පස්සේ මොකද කළේ? ඉරිමග අයින් කළා, පල්ලෙහාට දැම්මා. ඇයි ඒ? මේ අය ජීවිත පරිත්‍යාගයෙන් ඕ ජීවිතය ගැනවත් නොසිතා අප්‍රමාදීව දිවි පරදුවට තබා මේ හත් දෙනා භාවනා කළා. භාවනා කළාට පස්සේ පින්නතුනි මොකක්ද උනේ? එක නමක් රහත් භාවයට පත් වුණා. නිකං නෙමෙයි අවිඥා සහිතව ඊර්ති බල සහිතව එක ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වුණා. රහත් වෙච්ච මේ ස්වාමීන් වහන්සේ ඊර්ති බලෙන් වැඩම කළා, පින්ඩ පාති අරගෙන ඇවිල්ලා මේ අනිත් ස්වාමීන් වහන්සේලාට දෙන්න උත්සාහ කළා. අනිත් හාමුදුරුවෝ පිළිගත්තද? නෑ. අනිත් හාමුදුරුවෝ කිව්වා දැන් ඔබ වහන්සේ දීන වෙලානේ ඔබ ගත්තේ, අපි ඔබ ගැන අපිත් කොහොම හරි වීරය කරනවා කියලා නිරාහාරව මේ ස්වාමීන් වහන්සේලා භාවනා කළා. ඒ විතරක් නෙවෙයි, මේ ස්වාමීන් වහන්සේලාගෙන් දෙවනි ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේ අනාගාමී වුණා. දැන් මේ හය නමක් ඉන්නවා. දැන් එක නමක් රහත් වුණා, අනිත් හය නමම රහත්ුනේ නැහැ. එක නමක් අනාගාමී වුණා, අනිත් පස් නම පින්නතුනේ වීරියෙන් භාවනා කළ අප්‍රමාදීව ආහාර නැති නිසා එහෙමම මරණයටපත් වුණා, අපවත් වුණා. නමුත් මේ අනිත් අර අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ ඒ අනාගාමී මාර්ගඵලවල ප්‍රතිඵල විදියට ලැබුවා වූ ධානවල ප්‍රතිඵල විදියට උන්වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉපදුණා, රූපාන්තර බ්‍රහ්ම ලෝකේ. අනිත් ස්වාමීන් වහන්සේලා පස් නම සසන නොඑක් තැන්වල ඉපදෙමින් ඇවිල්ලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ කාලේ මේ ශාසනයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් ඉඳි ඉපදුණා. ඒ ඉපදෙච්චා කවුද කියලා මතකද ඔබට? ඔව්, බාහ්‍ය දාන චීරි එක්කනේ. තව කවුද? ඔව්, කුමාරකාශ්‍යප මහඳුරත් එක්කනේ. තව ඒ වගේ හිටිය කීපදෙනෙක්. අන්නේ අසුරින් පින්නතුනි මේ කුමාරකාශ්‍යප ස්වාමින් වහන්සේට අර අනාගාමි වෙලා බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච බ්‍රහ්මයා දෙවියෙක් වශයෙන් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට ධර්ම අවබෝධය ලබා දීම සඳහා කරපු කතාවක් තමයි මේ සූත්‍රයේ මුල් උනේ. ඉතින් මේ කුමාරකාශ්‍යප මහඳුරගේ මේ ජීවිතයේ මෙලව එළිය දුටු ආකාරය ගැනත් සමහර විට ඔබ අහලා ඇති, නමුත් අහපු නැති පින්නතුන්ට දැනගන්න එක මා සඳහන් කරනවා. මේ කුමාරකාශ්‍යප මහඳුරගේ අම්මා විවාහ වෙන්න කලින් බොහෝම කැමැත්තෙන් හිටිය මහාන වෙන්න. නමුත් මේ මෑණියන්ගේ මේ කාන්තාවගේ අමල තාත්තලා හුඟක් ධනවත්. එයා කැමතුනේ නෑ තමන්ගේ දියණිය මහාන කරනවා මහාන වෙනවට. ඉතින් ඒගොල්ලන්ගේ කැමැත්තුනේ විවාහ කළ දෙන්න. ඒ නිසා දෙමව්පියන්ට අකීකරු වෙන බැරි නිසා මේ කාන්තාව කලේ දෙමව්පියන්ගේ අදහස අනුව විවාහ වුණා. විවාහ වෙච්ච මේ කාන්තාව පින්නතුනේ තමන්ගේ ස්වාමියගෙන් අවසර අරගෙන පස්සේ කාලේ පැවිදි වුණා. දැන් මේ කාන්තාව භික්ෂුණියක්. භික්ෂුණියක් හැටියට ඔහම ඉන්නකොට මොකද වුනේ? ඕ මේ කාන්තාව මේ භික්ෂුණිය ගැබ් බරවයි හිටියේ. තමන්ගේ මව කුසේ දරුව ටිකෙන් ටික වර්ධනය වුණා. මේ අවස්ථාවේදී අනිත් භික්ෂුණීන් වහන්සේලා බැලුව මේ මොකද්ද වෙන්නේ කියලා. යටත් හිතාගන්න බැරුණේ මේ මොකද්ද කියලා. කොහොම හරි මේ සිද්ධි ආරංචි වුණා කාටද? දේවදත්ත හාමුදුරන්ට ආරංචි වුණා. දේවදත්ත හාමුදුරන්ට අර හිටිය භික්ෂුණීන් වහන්සේලා සමහර අය ගිහලා උපදෙස් ගන්න ගියේ මේකට මොකද කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන කලින්. ඊට පස්සේ දේවදත්ත හාමුදුරුවෝ මේ පිළිබඳව අනවබෝධයෙන් ඒ කාන්තාවේ භික්ෂුණිය දුස්සීල කෙනෙක් කියලා දෝෂාරෝපණය කරන්න ගත්තා. නමුත් කොහොම හරි මේ සිද්ධිය පස්සේ බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. ආරංචි වෙනකොටම බුදුහාමුදුරුවෝ දැනගත්ත මොකද්ද මේකට හේතුව කියලා. උන්වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේ දෙස බැලුවා. බැලුවට පස්සේ නමුත් බුදුහාමුදුරන්ගේ මතය බුදුහාමුදුර එකපාර ප්‍රකාශ කරේ නැහැ. බුදුහාමුදුරෝ මේක මෙහි ස්වභාවය මේ සිද්ධිය විමසන්න කමිටුවක් පත් කළා. ඒ කාලේ හිටියේ විනයදර ස්වාමින් වහන්සේලා ඇතුළුව, ඒ වගේම ගිහි කාන්තාවක් විදිහට විසාකවත් ඇතුළුව, කොසොන් රජතුමා আদি බුද්ධිමත් කමිටුවක් ඇතුව මේ කාන්තාව පරීක්ෂා කරන මේ සිද්ධියට හේතුව විමසන කමිටුවක් පත් කළා. ඒ කමිටුව මොකද දීපු උත්තරේ පිළිතුර? දැනුත් කමිටිපත් කරනවා නේ, ප්‍රශ්න ඇති වුණාමනේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම වෙලා තියෙනවා. ඒතොර මේ පිරිස මොකද දීපු තීරණය? ඇත්තෙම මේ පිරිස තීරණය කර දෙය තමයි මේ ගැබ්බර උනේ ඕ පැවිදුණාට පස්සේ නෙවෙයි පැවිදි වෙන කලින් කියලා. ඒ නිසා පැවිදි වෙන්න කලින් යම් කිසි දෙයක් වෙච්ච සිද්ධියකට පැවිදුණාට පස්සේ යම් කිසි අනතුරක් වුණොත් එයා ශාසනයෙන් අයින් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. එයාට පිළිසරණක් තියෙනවනේ මේකේ. දැන් උදාහරණයක් හැටියට ගිහි කෙනෙක් පැවිදි වෙනකොට එයාගේ අතපය අඩුයි නම් ඇඟිලි හැම අඩුයි නම් එයාට පැවිදි වෙන්න බෑ. උපසම්බදා වෙන්න ගියාම ශරීර අංග අංගපඟ අංග අංගප්‍රත්‍ය පරීක්ෂා කරනවා. එතකොට අංගපස්සඟ අඩු කෙනෙකුට පැවිදි වෙන්න බෑ. හැබැයි පැවිදිකම පිළිතන විදියක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මේ ශාසනෙ එහෙම වෙන්න බෑ. නමුත් පැවිදි වෙච්ච කෙනෙකුගේ අතපය වෙනුනොත් මොකද්ද? එයා ගෙදර යවනවද? නෑ, එයා එහෙම යවන්නේ නෑ. එයාට මේ ශාසන රැකවරණයක් තියෙනවා. මොකද එයා ඒ තත්ත්වයට පත් උනේ මේකට ආවට පස්සේ. අන්න ඒ වගේම තමයි මේ කාන්තාවගෙත් මේ තත්ත්වයට පත් උනේ එයා පැවිදි වෙන කලින්. ඒතොර එයාට දෝෂාරෝපණය කරන්න බෑ. එයා දැන් ගෙදර යවන්න බෑ. මේ ශාසනයේ පින්නතුනි ඉතාම බුද්ධිමත් ඉතාම ප්‍රායෝගික ශාසනයක් මේක. ඉතාම පරමාදර්ශී ශාසනයක් මේක. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කාන්තාව බලා ගන්න අනිත් භික්ෂුණී වහන්සේට පවරලා ඒ කාලය තුලම ඇයට අවශ්‍ය කරන පහසුකම් ලබා දුන්නා. ලබා දුන්න විතරක් නෙවෙයි මේ කාන්තාව ඒ දරුවා බිහි කරාට පස්සේ තව දුරටත් ඒ අම්මගේ ළඟ තිබෙන්නේ ඒ මූලික කටයුතු කළා. මේ දරුවා හදන කාටද බාර දුන්නේ? ඕ කොසන එතුමාට බාර දුන්නා. රජ කුමාරෙක් වගේ හදන අවස්ථාව දුන්නා. බලන්න පිළිතුරු බුදුහාමුදුරුවෝ කොයිතරම් කාරුණිකද කොයිතරම් ප්‍රඥාවන්තද. බුදුජාණන් වහන්සේගේ වචනේම කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. සාමාන්‍ය පොඩි කෙනෙකුට හදන්න දුන්නේ නැහැ මේ ළමයා. ඒ කාලේ හිටිය මහරජවරු හතර දෙනා හිටියේ. ප්‍රධාන රාජ්‍ය හතරෙන් එක්කනේ බිම්සාර රජතුමා, කොසල රජතුමා, කොසල රජතුමාට බාර දුන්නේ. රජ මාලිගාවේ රජ කුමාරයෙක් විදිහට හැදුණ මේ කුමාරයා. ඒ විතරක් නෙවෙයි මේ කුමාරයා වර්ධනය වෙලා අවුරුදු 7ක් ගියාට පස්සේ මොකද කළේ? මේ කුමාරයා පැවිදි කළා. අවුරුදු 7ේදී පැවිදි කළා මේ කුමාරයා. අවුරුදු 7ේදී පන්සලට ඇවිල්ලා එතන පටන් අනිත් අයගේ රැකවරණේ ආරක්ෂාව සියල්ලක්ම සහිතව පැවිදිකම මේ ස්වාමීන් වහන්සේ ඉදිරියට ගියා. ඒ විතරක් නෙවෙයි පන්සලට එන විසාකාව අනාථපිණ්ඩික සිටුතුමා පන්සලට එනකොට මේ පොඩි හාමුදුරුවෝ සඳහා විශේෂ කෑම බීම ආදී අරගෙන එනවා. ඒතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට ලැබෙන විශේෂ කෑම ආදී බුදුහාමර කතා කළ කුමාර කාශ්‍යපට එන්න කියන්න කියලා වෙනම කෑම බීම හිටන් දීලා තියෙනවා. ඒ තරම් පිනතුන ආරක්ෂාවක් මේ කුමාරයට ලබා දීලා තියෙන මේ ශාසනය තුළ. ඒ විතරක් නෙවෙයි අවුරුදු 20දී පැවිදි කරනකොට සාමාන්‍ය බිහි වෙන අවුරුදු 20ට කලින් මාස කිහිපයකට කලින් මේ ස්වාමීන් වහන්සේ උපසම්බදා වුණේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ උපසම්බදා කරන ක්‍රම කිහිපයක් තිබුණා. කෙනෙකුට ඕනනම් අවුරුදු 7 දුනත් උපසම්බදා කරන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමෙන් කලින් තිබුණා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ පැවිදි කලේ අවුරුදු 20 සම්පූර්ණ වීමේදී කරන උපසම්බදාව යටතේ. නමුත් අවුරුදු 20ක මාස ගණනක් කලින් තමයි උපසම්බදා වුනේ. ඊට පස්සේ සමහර අයට ගැටලුවක් ඇති වුණා මේ ස්වාමීන් වහන්සේට උපසම්බදා පිළිටුවනාද කියලා. ඒකත් වැදගත් කාරණයක් මේ සිද්ධියත් එක්ක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තීරණය කළා මේ ශාසනයෙහි අවුරුදු 20 බලන්නේ කොහොමද? උප්පැන්න සාතිකයේ වයස නෙවෙයි. මේ ශාසනය උප්පැන්න පටන් ගන්නේ කොහෙදද? ඒත් නැහැ. මේ ශාසනය කෙනෙක්ගේ ඇත්තෙන්ම ඒ කියන්නේ උපසම්බදා වෙනකොට වයසේදී එතන වයස බලන්නේ එයා මව්කුසේ පිරිසිඳ ගත දවස ඉඳලා. වයස බලන්නේ ඒත් එක්ක. ඒ නිසා මේ ඉපදින අවුරුදු 20කට අඩු වුණත් මාස ගාණක් මව්කුසෙන් මාස ගාණක් අරගෙන ඒ වයසත් එකතු කළ තමයි අවුරුදු 20 සම්පූර්ණ කරන්නේ. අන්න ඒ සිද්ධියත් ඇති වුණේ මේ කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ සිද්ධියත් එක්ක. ඒ නිසා වැදගත් සිදුවීම් රාශියක් මේ ස්වාමීන් වහන්සේගේ චරිතය වටා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පින්තුනි දවසක් පින්නපහත යනකොට ඉතින් අම්මා තාම රහත් වෙලා නැහැ. මේ කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ අම්මා හරිම සංවේදී කෙනෙක්. ඉතින් දරු දුක තාම තියෙනවා. ප්‍රත්‍යඥ කෙනෙක් විදිහට දවසක්ද පාර යනකොට පින්නතුනි මගදී හම්බුණා. මේ කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ අම්මට මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. හම්බ වෙලා දරු දුක දරාගන්න බැරුව ගියා. ඒ තමන්ගේ දෙතනින් කිරි එරිලා මේ සිවුර පුරාම බේරුණා කියලා කියනවා. ඒ අවස්ථාවේදී මේ කුමාර කාශ්‍යප හාමුදුරු ඉතාම සැරෙන් අම්මට කතා කරලා තියෙනවා. ඒ කරුණාවෙන් කළා තියෙන්නේ අම්මේ තාම දරු දුක අම්මට අඩු කරගන්න බැරි වුණාද පැවිදි වෙලත් කියලා අම්මට සංවේගය ඇති කරලා තියෙනවා. හැබැයි අම්මා අන්න ඒ උපදේශයෙන්ම අම්මා රහත් භාවයට පත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒකට ඒ අම්මට අවවාදෙ දුන්නේ අම්ම කෙරේ දරු දුක දන්නා මේ ස්වාමීන් වහන්සේ. නමුත් ඒ අම්මට උපකාරයක් සඳහා තමයි මේ විදිහට කතා කරන අම්මටත් මේ සසර ස්වභාවය අවබෝධ කරගන්න උනන්දු කෙරෙවි. ඉතින් මේක තමයි කුමාර කාශ්‍යප මහන්දරගේ චරිතයේ තියෙන ලක්ෂණය. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දවසක් සරත් නුවර සමීපයේහි අන්දවනයේ කියන ප්‍රදේශයේහි වැඩ වාසය කළා. මේ අන්දවනයේ වාසය කරනකොට එක්තරා දෙවියෙක් රාත්‍රී කාලයේහි මුළු ප්‍රදේශයම ආලෝකවත් කරමින් මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. කවුද මේ පෙනී සිටියේ කියන අපි මුලින් සඳහන් කළා. කවුද ඒ කෙනා? ඕ බ්‍රහ්මේ කර කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එකට පැවිදි වෙලා හිටිය කෙනා. එයා ඇවිල්ලා එක්තරා කතාවක් කිව්වා. මේ කතාව තුඹසක් අරමුණු කරගෙන තුඹසට පාලි භාෂාවෙන් කියන්නේ වම් එක කියලා. අන්නේ තුඹසක් මුල් කරගෙන එක්තරා කතා ප්‍රවෘත්තිය සඳහන් කළා. දැන් කුමාර කාශ්‍යප හාමුදුරුවෝ තාම රහත් වෙලා නැහැ. එතකොට අන්නේ රහත් වීම සඳහා උපකාරයක් කරන්න තමයි මේ අනාගාමී බ්‍රහ්මී ඇවිල්ලා මේ කතා ප්‍රවෘත්තිය ස්වාමීන් වහන්සේට සඳහන් කළේ. කියනවා භික්ෂුව කියලා කතා කළා. මේ බ්‍රහ්මී මොකද කියන්නේ? එක්තරා තුඹසක් තියෙනවා. මෙන්න මේ තුඹස දවල් කාලේ ගිනි ගන්නවා. ඕ රාත්‍රී කාලයේහි දුන් දානවා මේක. එක්තරා නුවණැති බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ඒ බ්‍රාහ්මණයා එක්තරා සුමේද කියලා නුවණැති ශ්‍රාවකයෙක් ඉන්නවා. අන්නේ ශ්‍රාවකයාට මෙන්න මේ තුඹස පිළිබඳව කරන්න ඕන කතාවක් සිද්ධියක් සඳහන් කරනවා. මොකද සඳහන් කරන්නේ? සුමේද දැන් මේ භික්ෂුවට ආමන්ත්‍රණය කළා කියනවා. මේ කතාව දැන් මේ කියන්නේ. ඒතර බ්‍රාහ්මණයෙක් ඉන්නවා. එයාගේ යටතේ සේවකයේ අනුගාමිකයෙක් ඉන්නවා. අනුගාමිකයගේ නම මොකද්ද? සුමේද. සුමේදට කියන සුමේද ඔබ ආයුධයක් ගන්න. ආයුධයක් අරගෙන මේ දවල්ට ගිනි දාන, හොරෑට දුන් දාන මේ තුඹස හරන්න. අර සුමේද මොකද කරන්නේ? අර කිව්වා වගේ ආයුධයක් අරගෙන මේ තුඹස හරනවා. හරනකොට මුලින් මොකද්ද හම්බෙන්නේ? දොරාගුලක් හම්බෙනවා. ලොක් එකක් හම්බෙනවා. දොරාගුලක් හම්බුණාට පස්සේ සුමේද කියනවා මෙන්න දොරාගුලක් තියෙනවා. ඊට පස්සේ බ්‍රාහ්මණයා මොකද කියන්නේ? ඔහු කියනවා ඒ දොරාගුල අයින් කරන්න, ඉවත් කළා දාන්න. දැන් හුඹස හරනකොට ආයුධෙන් හුඹස මොහොකෙන්ද හැදලා තියෙන්නේ? මැටි වලින් නේනේ, ඔබ දන්නවනේ. ලංකාවේදී මෙහෙදී නම් එච්චර නැති වෙදිනේ. ලංකාවේදී දැකලා ඇතිනේ හුඹස. හුඹස් වලට බය අපි පොඩි කාලේ ළඟට යන්නේ. හුඹස එක්තරා කෙනෙක් ඉන්නෝනේ. අපේ පොඩි කාලේ අම්මලා කියලා තියෙන අතේම දාන්න එපා කියලානේ. ළඟට ගියාට කමන්නේ. ඕනනම් ගේ මැටි වලට කුසියට මැටි ටිකක් වුණත් කටන් ආවට නම් කමන්නේ. හැබැයි අතනම් දාන්න එපා කියලා කියන්නේ. අත පොඩ්ඩක් හරි දානකොට රස්නේ වගේ නම් ඇතුලේ කෙනා ඉන්නවා. රස්නේ තමයි බලාගන්නේ. හැබැයි මට දාන්නේ සාමාන්‍ය කෙනෙක්. කොයි වෙලෙත් උඹසක් තියෙනවා නම් සැකයක් තියෙනවා මෙතන කෙනා ඉන්නවා තමයි කියලා. උඹස වේ හැදුවත් ඇත්තෙම හුඹසේ පදිංචි වෙන්නේ කවුද? ඕ නයා තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. එතකොට පිනුතුනි කෙසේ වෙත මේ හුඹස හරනකොට මුලින්ම සුමේදට හම්බුනේ මොකද්ද? දොරගුලක් හම්බුනා. ඊට පස්සේ බ්‍රාහ්මණය මොකද්ද කියන්නේ සුමේද? ඕක අයින් කරන්න. ඕක එහෙමම ගලවලා අයින් කරන්න කියලා. පස්සේ අර ආයුධෙන් ඒක එහෙමම ගලවලා අයින් කරා. අයින් කළා කියනවා තව දුරටත් හරන්න කියලා. ඊට පස්සේ මෙයා හරනවා. හරනකොට ඊළඟට මොකද්ද හම්බෙන්නේ? ඊළඟට හම්බෙන්නේ මැඩියේ. අපි ඔය ගෙම්බයි කියලා කියන්නේ. ඔය එක එක වර්ගයේ ගෙම්බෝ ඉන්නවනේ. එතකොට මැඩියෙක් හම්බෙනවා ඊළඟට. ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණය වෙන මැඩියෙක් ඉන්නවා. සුමේද ওই මැඩියත් ඔහොමම අරගෙන අයින් කරන. මැඩිය හැබැයි මරන්න කියන්නේ නැහැ. මැඩිය අරගෙන එහෙම අයින් කරන කියලා කියනවා. තවත් හරන කියලා කියනවා. හරනවා. හරනකොට ඊට පස්සේ මොකද හම්බෙන්නේ? ඊට පස්සේ දෙමන් හන්දියක් හම්බෙනවා. දෙපැත්තට යන උමගක් වගේ හම්බෙනවා. දැන් හුඹස් වල හිම මැදින් බෙදිරන තැන් තියෙනවනේ. ඒකට හුඹස හරනකොට දැන් දෙමන් සංදියක් හම්බ වෙනවා. සුමේද කියන බ්‍රාහ්මණයෙ මෙන්න දෙමන් හන්දියක් තියෙනවා. සුමේද ওই දෙමන් හන්දියත් ගලවලා අයින් කරනවා. තවදුරටත් හරන. හරනකොට ඊළඟට මොකද්ද හම්බෙන්නේ? ඈ? දොරගුල මුලින්ම හම්බුනේ. නෑ. ඊට හම්බෙන්නේ කිරිගොට්ටුව හම්බෙන්නේ. කිරිගොට්ට හම්බෙන්නේ. එහෙනම් එතන වෙනස් වෙන්න ඕන. ඊළඟට හම්බෙන්නේ ඊළඟ දෙවෙනි කොටස ඇති පින්නතුනේ. ඊළඟ කොටසේ හම්බෙන කතාව තියෙනවා. ඊට පස්සේ හම්බෙන්නේ කිරිගොටුවක් හම්බෙනවා. ඊට පස්සේ කියනවා අනේ කිරිගොට්ටත් අයින් කරන්න නැහැ කියලා සඳහන් කරනවා. නැවතත් හාරණ කියලා කියනවා. හාරණ කොට ඊළඟට මොකද හම්බෙන්නේ? ඕ ඊළඟට ඉබ්බෙක් හම්බ වෙනවා. ඉබ්බ හම්බ වෙනවා. ඊළඟට මොකද කරන්නේ? සුමේද කියනවා මෙන්න ස්වාමීනි මෙන්න ඉබ්බෙක් ඉන්නවා. පිටට තියෙන කොටේ අරන් දැන් හරි අමාරු. ඊට පස්සේ කියනවා හා අන්න ඒ ඉබ්බත් අයින් කරන්න කියලා. ඒක පස්වෙනිට හම්බෙන එක. ඊට පස්සේ කියනවා තවදුරටත් හාරන්න නැහැ කියලා සඳහන් කරනවා. ඒකත් හාරනවා. ඒක හැරුවට පස්සේ මොකද හම්බෙන්නේ? ඕ ඊට පස්සේ හම්බෙනවා මස් කපන කොටේකුයි මස් කපන කැත්තයි හම්බෙනවා. ඊට පස්සේ සුමේද කියනවා මෙන්න බ්‍රාහ්මණය මෙන්න මෙහෙම තියෙනවා මෙතන. මස් කපන කොටේකුයි කැත්තකුයි තියෙනවා. ඒකත් අයින් කරන්න කියලා කියනවා. ඒක අයින් කළා නැවතත් හාරන්න කියලා කියනවා. හාරන කොට ඊළඟට මොකද හම්බෙන්නේ? ඕ මස් වැදැල්ල හම්බ වෙනවා. ඊට පස්සේ ඒකත් අයින් කරන්න කියලා කියනවා. ඒක අයින් කළා නැවතත් හාරන්න කියලා කියනවා. හාරන කොට ඊළඟට මොකක්ද හම්බෙන්නේ? ඕන්න කෙනා ඉන්න දැන්. දරණ ගහගෙන ඉන්නවා. එයාට මොකද්ද කිය මොනව කරන්න කියලාද? හානියක් කරන්න. ඔයාට හානියක් කරන්න එපා. එයාට වඳින්න කියලා කියනවා. දැන් ඔය කියපු කාරණා 8ක් අපි මූලික වශයෙන් පියවර 8කින් කිව්වා. එයාට කියන කලින් තව කරුණ අපි කිව්වා. එතකොට හුඹසක් තියෙනවා. ඒ වගේම සුමේද කියලා පුද්ගලයෙක් ඉන්නවා. බ්‍රාහ්මණෙක් ඉන්නවා. ඒ හරණ ආයුධයක් තියෙනවා, උත්සාහයක් තියෙනවා. අන්න ඒ තුලින් හරණ කොට මුලින්ම හම්බෙන්නේ මොකද්ද? දොරාගුල හම්බ වෙනවා. ඊළඟට මැඩියෙක් හම්බ වෙනවා. ඊළඟට දෙමන් හන්දියක් හම්බ වෙනවා. ඊළඟට කිරිගොටුවක් හම්බ වෙනවා. ඊළඟට ඉඳිබුවෙක් හම්බ වෙනවා, ඉබ්බෙක්. ඊළඟට මස් කොටයක් සහ මස් වැදැල්ලක් හම්බ වෙනවා. මස් කොටයක් සහ පීයක් හම්බ වෙනවා. ඊළඟට මස් වැදැල්ල හම්බ වෙනවා. ඊළඟට නාගය හම්බ වෙනවා. දැන් මේ කතාව කවුද කිව්වේ? ඔය දෙවියා ඇවිල්ලා අර සුමේද සහ බ්‍රාහ්මණිය අතරේ සිදුවෙච්ච සංවාදය තමයි මේ කිව්වේ. කාටද මේ කිව්වේ? කුමාරකාශ්‍යප මහඳුරන්ට කිව්වේ. කියලා ඉවරලා කියනවා මේකේ මම කියපු කාරණා විමස ගන්න, අසා දැනගන්න. හැබැයි මේක දැනගන්න ඔය එක්කෙනා ලෝකේ ඉන්නේ. මේක විසඳන්න පුළුවන්කම තියෙන බුදුරජාන් වහන්සේට විතරයි. ඔබ බුදුහාමරේ ළඟට යන්න, ගිහිල්ලා මේ කරුණ ටික විමසන්න කියලා කිව්වා. ඊට පස්සේ කුමාරකාශ්‍යප මහඳුරෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය සැවැත් නුවරට ගියාඳ වනේ ඉඳලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ළඟදී මේ කාරණා ටික සඳහන් කළා. බුදුහාමරෝ එක එක කාරණා විමසනවා. දැන් බුදුහාමරෝ මුලින්ම විමසනවා, විස්තර කළා දෙනවා. මොකද්ද හුඹස කියලා කියන්නේ? මොකද්ද පිනොතනි හුඹස? දවල්ට ගිනි දාන, රැට දුන් දාන මේ හුඹස මොකද්ද? ඕ මේ අපේ මේ පේන ශරීර මේ හුඹස් ටික තමයි අපිට පේන්නේ. ඈ අපි කවුරුත් මේ හුඹසක් දරාගෙන ඉන්නේ. ඈ මවගත්තු ආහාරයෙන් පෝෂණය වෙච්ච, කර්ම බීජයට අනුව වර්ධනය වෙච්ච, ඈ ලේ මස් ආදීන් පෝෂණය වෙච්ච, කිරෙන් ආදීන් පෝෂණය වෙච්ච, ආහාරයෙන් පෝෂණය වෙච්ච මේ භෞතික ශරීරය තමයි බුදුහාඳුරුවන් සඳහන් කළේ අර දෙවිය සඳහන් කරපු හුඹස විදියට. අන්න ඒ හුඹස දවල් කාලේ ගිනි දානවා කියන්නේ මොකද්ද? රාත්‍රී කාලේහි දුන් දානවා කියන්නේ මොකද්ද? ඕ දවල් කාලේහි කයින් සිතින් වචනෙන් දාඩිය දාගෙන වැඩ කරනවා. රාත්‍රී කාලේ මොකද්ද කරන්නේ? දවල්ට කළා වූ වැඩ සහ කරන්න තියෙන වැඩ රැයට කල්පනා කරගෙන ඉන්නවා. තෝට රැට දුන් දානවා කියන්නේ දවල්ට ගිනි ගන්නවා කියන්නේ මෙන්න මේකයි. ඊළඟට කියනවා ආයුධය කියන එක. ආයුධය කියන එකට මොකද්ද උපමා කළේ? මොකද්ද ආයුධය කියන්නේ? ආයුධෙන් හරණ කිව්වනේ. ආයුධය කියන්නේ මොකද්ද? ප්‍රඥාව. ඒ හැරීමට දරන උත්සාහයට මොකද්ද කියන්නේ? ඒ හැරීමට මොකද්ද කියන්නේ? වීරිය, උත්සාහය. එතකොට බ්‍රාහ්මණය කියලා කෙනෙක් කිව්වා. කවුද බ්‍රාහ්මණයා? බුදුරජාණන් වහන්සේ. සුමේද කියලා කෙනෙක් දැන් මේක හැරුවේ. සුමේද කවුද? ආර්ය ශ්‍රාවකයා. ඔන්න දැන් පියවරෙන් පියවර දැන් හුඹස කාරණා යනවා. හුඹස හරනකොට මුලින්ම හමු වෙනව මොකද්ද? දොරාගුල. දොරාගුල කියන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව තමයි පින්නතුනි දුකේ හට ගැනීම නිරුද්ධ වීම සඳහා අපි නොදන්න මේ ස්වභාවය. පින්නතුනි අපට යම් තාක් වේලාවක දුකක් හට ගන්නව නම් අපේ හිතට දුකක් හට ගන්නව නම් ඒ කියන්නේ හිතේ යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක් තියෙනවා, යම් කිසි කෙනෙක් ගැන දැඩි අමනාපයක් තියෙනවා. මේක තමයි මූලික දෙක. මේ දෙකම ඇති වෙන්න බලපාපු හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? අවිද්‍යාවේ ස්වභාවය මොකද්ද? ඕ අවිද්‍යාව කියන්නේ පින්නතුනේ සරල වචන වලින් කියනවා නම් අපි ඇසෙන් දැකපු රූප ආදිය අපට මතක් වෙනකොට අපට හිතෙන්නේ තාමත් ඒක තියෙයි කියලා. දැන් ඔබට කෙනෙක් බැන්න නම් බැනපු කෙනෙක් ගැන මතක් වෙනකොට මොකද වෙන්නේ? ඕ හිතේ දුකක් අමනාපයක් ඇති වෙනවනේ. ඔබට යම් කිසි දෙයක් ගැන දැකපු දෙයක් ගැන රාගයක් ඇති වෙනවා නම් මොකද හිතෙන්නේ? ඔව් ඒ රාගය ඇති වෙන වෙලාව හිතේ ස්වභාවය මොකද්ද? තමන් අහපු දැකපු ඒ සිද්ධිය ඒ පුද්ගලයා දැකලා ඒ පුද්ගලයා තාම එහෙම මේ විදියට ඉන්නවා කියන අවිද්‍යාව අපේ හිතේ තියෙනවා. මෙන්න මේකයි දුකට හේතුව. දැන් අපි ලස්සන කෙනෙක් දැකලා රාගයක් ඇති වෙනවා නම් අපිට යාගෙන මතක් වෙනකොට අපි හිතන්නේ ඒ වෙලාව හිටිය වගේ ලස්සනට hina වෙලේ ලස්සන ඇඳුම් ඇඳගෙන මේ විදිහටම ඉන්නවා කියලා හිතෙන්නේ නේ. දැන් ඇතමිට ඒ වගේ ලස්සනට hina වෙන්නේ නැහැ ඒක නා. දැන් කාත් එක්ක හරි රණ්ඩු වෙවිය සමහරට ඉන්නේ. සමහරට අච්චර ලස්සන ඇඳුම් නැහැ. සමහරට දැන් එයා රෙස්ට්රූම් එකේ වෙන්න පුළුවන් ඉන්නේ. නමුත් පින්නතුනි අපට හිතෙන්නේ එයා අර දැකපු විදියටම එහෙම තාම ඉන්නවා කියලා නිත්‍ය සංඥාවෙන් අපි මේ අවිද්‍යාව තුල අරගෙන ඉන්නේ. මෙන්න මේකයි දුකට හේතුව. එතකොට මෙන්න මේක තමයි අවිද්‍යාව. මෙන්න මේ අවිද්‍යාව යම් කිසි ප්‍රමාණයකට සුතමේ ඥාණයෙන් තේරුම් අරගෙන මූලික ටික මුලින් අයින් කරන්න ඕන. අන්න ඒක තමයි මුලින් අවිද්‍යාව අයින් කරන්නේ. හැබැයි අවිද්‍යාව අයින් කරා කියලා සම්පූර්ණයෙන් එක විටම අවිද්‍යාව අයින් වුණේ නැහැ මෙයාගේ. ඒ කියන්නේ මූලික සුතමේ ඥාණයෙන් ලබා ගන්න පුළුවන් විද්‍යාවට කියලා ලබාගත සුතමේ ප්‍රඥාව. ඒක ලබාගෙන ඊළඟට ඒක ලැබපු ගමන් මෙයා දකිනවා එයාගේ මනසට පීඩාවක් ඇති වෙන ඊළඟ සමීපතම හේතුව දකිනවා. මැඩිය හමු වෙනවා. අපට හිතට මානසික පීඩාවක් ඇති වෙනවා නම් ඇති වෙන ප්‍රධානතම හේතුවක් තමයි මොකද්ද? ඕ අනිත්‍යය ගැන තියෙන අමනාපය ක්‍රෝධය. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන ඔබ නිවන නැමැති ශාන්ත පදයක් කරා යන කැමැති නම් ඒ යන කෙනා මුලින්ම වැඩි යුතු දේ තමයි මෛත්‍රී භාවනාව කියලා. යම් කිසි කෙනෙක් දකිනකොට ඒ කෙනා තමන්ගෙම දරුවෙක් දැස බලන ආකාරයෙන් බලන්නට මනස හුරු කරගන්නට ඕන. ඒතර පින්නතින අපේ දැනට හිතේ තියෙන පීඩා හුඟා කඩු වෙනවා. අන්න ඒ මැඩිය ඉවත් කරන්න කියලා තමයි මුලින් කියන්නේ. ඒ මැඩිය ඉවත් කළ ටික දුර යනකොට මොකද වෙන්නේ? එයාට විචිකිච්ඡාව නැමැති දෙමන් සංදිය මුණ ගැහෙනවා. විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? ඔව් සැකය කියන්නේ මොකද්ද? ඒකේ ප්‍රභේද හුඟාක් තියෙනවා. ඒක ගැඹුරටම ගියාට පස්සේ ඒකේ තේරුම තමයි ඔව් බුද්ධ ආදී අටතැන් පිළිබඳව කියන්න පුළුවන්. අපට කෙටියෙන් ගත්තොත් පින්නතුනේ අවිද්‍යාව සැකය කියන්නේ මොකද්ද? ඇත නැත කියන අන්ත දෙක. එක්කෝ අපි හිතාගෙන ඉන්නවා අපි දැකපුවහම දේවල් තියෙයි කියලා. නැත්තම් අපි හිතන එක මොකුත් නැහැ කියලා. මේ දෙකම පින්නතුනේ අන්ත. සැකයට හේතු වෙන කාරණා. ඒතර බුදුදහමේ ඇත කියලා කියනවද නැත කියලා කියනවද? ඔව් බුදුදහමේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ? දැන් අපි ඇසෙන් රූපයක් දකිනකොට නෑ කියන්න බෑ. මේ රූපයක් පේනවා අපට. මේ සතර මහා භූත රූපලින් ඇතිවෙච්ච දෙයක් තියෙනවා. ඒ වගේම ඇත කියන අන්තයට යන්නෙත් නෑ. ඇයි ඒ? මේ රූපය දැකලා මං ඇස් දෙක පියාගෙන ඉනකොට මේ රූපය මගේ ලෝකේ නෑ. එතකොට මේ අත්දැකීම තියෙන්නේ තමන්ගේ ඇස ආදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන විඥානේ එකට එක සම්බන්ධ වෙච්ච වෙලාවෙදි තමයි මේ අත්දැකීම තියෙන්නේ. එතකොට අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති කියපු විදිහට මේ හේතු ටික තියෙන තැනදී මේ අත්දැකීම තියෙනවා, හේතු නැති තැනදී මේ අත්දැකීම නැති වෙනවා. මෙන්න මේ දර්ශනේ දැක්කොත් තමයි යාගේ අර විචිකිච්ඡාව දුර වෙන්නේ. එහෙම කෙනා සසර පුද්ගලයෙක් ඉන්නවාද නැද්ද ඒ දෙකටම යන්නේ නැහැ ඔහු. සාමාන්‍යයෙන් කම්මසගතා සම්මාදිට්ඨියදී අපි කියනවා පින්කම් කරන්න නැවත අපි ඉපදෙනවා සුගතිගාමි වෙන්න ඕනේ නිසා පින්කම් කරන්න කියලා අපි කියනවා ඒක හරියි. ඒ කියන්නේ කම්මසගතා සම්මාදිට්ඨිය ඉඳලා කියන්නේ. ඒ කියන්නේ පරමාර්ථ සත්‍ය සම්මුති සත්‍ය ඉඳගෙන ඒ කියන්නේ. පටලවා ගන්න එපා. සම්මුති සත්‍ය ඉඳගෙන කියනකොට අපි කියන්නේ පින්කම් කරන්න සුගතිගාමි වෙන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි පරමාර්ථ සත්‍යයට යනකොට අරක එහෙම කියන්නේ නැහැ අපි. ඇයි ඒ පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ? අපේ ජීවිතය කියන්නේ මෙන්න මේ වර්තමාන එක මොහොතක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා ඒක හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. මෙන්න මේ අවබෝධය කරා යන්න තමයි පින්නතුනි අපි මේ ධහම තුල ඉදිරියට යන්නේ. එතකොට මේ ධහම තුල ඉදිරියට යන කෙනා අර අවිද්‍යාව දුරු කිරීමේ මාර්ගය යන කෙනා අර මැඩිය ඉවත් කරා, ද්වේෂය ඉවත් කරා දේශීවත් කරාට පස්සේ නැවත හම වුණා තුම්මංහන්දියේදී අර සැකය දුරු කරගත්තා. දැන් ටිකෙන් ටික ඉදිරියට යනවා. යනකොට මොකද හම් වෙන මෙයාට? ඕ මෙයාට හම් වෙනවා අර කිරිගොටුව, කිරිපෙරණය. ඒ කියන්නේ පංච නීවරණ. Tamanṭa පීඩාවක් හිතට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන දේවල් හිතට යඩ පීඩනයක් වෙනවා. යා දැන් ටිකෙන් ටික මානසික සුවයක් කරා මේ යන්නේ. යනකොට යා මෙන්න මේ නීවරණ දුරු වෙන විදියට භාවනා කමටහනක නිතර හිත හුරු කරනවා. අපි වෙනද බාහිර රූප ශබ්ද දැකලා බාහිරට වේගෙන් යන්න උත්සාහ කරපු කෙනා දැන් බාහිර දුවන ගති අඩු කළා. එයා ටිකෙන් ටික එයා අභ්‍යන්තර ජීවිතයට හුරු වෙනවා. එයා දන්නවා බාහිර රූප හොයාගෙන ගිහලා නියම සැපයක් නැහැ. සැපේ තියෙන ඇතුලේ කියලා. දැන් බලන්න පිනොතින අපි නිවාඩු දවසක් ආපු ගමම මොකද කරන්නේ? ඈත ප්‍රදේශයක යනවනේ, දුර යනවනේ, වාහන අරගෙන බඩු බැඳගෙන සමහර අය බෝට්ටුවක් එහෙමත් පිටිපස්සේ එල්ලගෙනනේ දුර යනවනේනේ. ගිහිල්ලා පින්නතුනේ සැපේ විඳින්න කියලා යනවා ඈත ගිහිල්ලා. ගියාට පස්සේ කෙළවරටම ගියාට පස්සේ මොකද හිතෙන්නේ? කොහොමහන්සි ආයෙත් පස්සේ ගෙදර පැත්තට හැරෙනවා. අනේ ගෙදර ගියාම තමයි සැනසීම කියලා. ආයෙ අර ගෙනියපු බැඳගත්තු ඒවා ආයි බැඳගෙන ආයි මේ පැත්තට එනවා. ගෙදරට ළඟා වෙනකන් ආයෙ ඉතින් සැනසීමක් නැහැ කියලා ගෙදරට එනවා. ඇවිල්ලා පස්සේ අර මහන්සිය ගෙවන දවස් ගාණක් ආයෙ නිදිය ගන්නවා. පින්නතුනේ මේක තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු සැනසීම ලබන්න කියලා කරන්නේ. අන්න එවැනි ලෝකයක බුදුහාමුදුරුවෝ අපට නියම සැනසීමේ මාර්ගය මේ දේශනා කළා. එනිසා යුතුයකම් කරන්න ඈත යන කමන්නේ. අම්මල තාත්තල බලන්න, ඥාතිින්ද සලකන්න, මගුල් ගෙවල් වලට යන්න ඈත ගිහිල්ලා එන කමන්නේ. හැබැයි පින්නතුනේ සැනසීම හොයාගෙන නම් ඈත ගියට වැඩක් නැහැ. සැනසීම තියෙන්නේ තමන්ගේ ළඟමයි. තමන් ඉන්න ගෙදර, තමන් ඉන්න කාමරේම තමන්ගේ හිතපැත්ත බලන අවස්ථාව තමයි නියම සැනසීම තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වෙතෙන කෙනා පින්නතුණියාගේ සතුට තමයි නීවරණ අඩුවීම. වෙනත් අය බඩමුට්ටු රැස් කර කර යහලුව හද හද සතුට වෙන යන ගමනේදී මේ තැනත්තා ඔහුගේ යහලුව අමනාප කරගන්නේ. යහලුවන්ට සලකන ගමන් ඒ තැනත්තා දන්නෝ නියම සැනසීම තියෙන්නේ තමන්ට විවේක විඳීමත් එක්ක කියලා. ඒ නිසා යා මනස පැත්තට හැරෙනවා. මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව ආදී භාවනාවක් වැඩමින් ඒ තැනත්තා හිත තැම්පත් කරගන්නවා. මෙන්න මේම හිත තැම්පත් කර ගැනීමත් එක්කම පිනොතුණී ඊළඟට යාට හම්බ වෙනවා පස්වෙනි පියවරේදී මොකද්ද? අර අපි කිව්වනේ මොකද්ද? මැඩි. ඈ දැන් හම්බෙන්නේ කවුද? ඔය ඉබ්බෙක් හම්බ වෙනවනේ. ඉඳිබුවා. ඉඳිබුවා වගේ දැන් මෙයා සම්මාදිට්ඨියෙන් පටන් ගත්ත කෙනා. සද්ධර්ම ශ්‍රවණය කළා, ශ්‍රුතමේ ඥාන ඇති කරගත්ත කෙනා පංච නීවරණ දුරු කළ නිකන් ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලින් ලෝකේ බොහෝ දෙනෙක් හිතන් හිටියේ නීවරණ පහක් තියෙන කියලා. ඒ නිසා තමයි නීවරණ දුරු කළා. නීවරණ කල්ප ගානකට යටපත් කළා. මුනිවරු ඒ කාලේ ඍෂිවරු ධ්‍යාන ලබාගෙන බ්‍රහ්ම ලෝකෙ ගියා. ඒගොල්ලන් දැනන් හිටියේ නෑ අවිද්‍යාවගෙන නීවරණයක් තියෙයි කියලා. දැන් ශ්‍රුතමේ ඥාණයෙන් පටන් ගන්න බුද්ධ ශ්‍රාවකයා පංච නීවරණ වලින් නවතින්නේ නැහැ පින්නතුනි. ඒ තැනැත්තාට හයවෙනි නීවරණය ඔහුට පේනවා ඊට පස්සේ. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියලා කියනවා. හිත තැම්පත් වෙච්ච ප්‍රමාණයට ඒ තැනැත්තාට ඊළඟ නීවරණේ පේන ගන්නවා. අර නීවරණ දුරු කරලා, පංච නීවරණ දුරු කරලා මානසික සුවය අහසේ පාවේ පාවේ ඉන්න යට උසහයක් නැහැ. හරියට අපි උදාහරණයක් කිව්වොත් අපි ෆ්ලයිට් එකකින් කොහරි යනවා කියමු. ඈත ප්‍රදේශයකට ගියා කියමු. යනකම් අපි සීට් එකේ වාඩි වෙලා ඉස්සරහා සීට් එකේ අර පිටිපස්සේ තියෙන ටීවී එක බල බල යනෝනේ. අපි ඒ ගමනාන්තයට ගියාට පස්සෙත් ඒක බලනවද? අනේ මේ හොඳ එකක් තියෙන මේක ඉවර වෙනකම් බලන්න ඕනේ කියලා. බලනවද අපි? නැත්තම් අපි හිතනවා අනේ මේ හොඳ සීට් එකක් ආවේ හොඳ කුෂන් එකක් මේකනම් දාලා යන්නේ මම කොහොම හරි ඉන්නෝ දිගටම කියලා. ඉන්නවද අපි ඒකේ? අපි ඒකේ ඉන්නේ නැහැ. පේනතන යනකොටම ලෑන් කරව ගමම අපි ඊළඟට බඩු ටිකක් තරම් බහිනවා. කොච්චර හොඳ චිත්‍රපටියක් ඒ ගියත් ෆිල්ම් එකක් ගියත් අපි ඒක තවදුරටත් බලන්නේ නැහැ. ඩොලර් 1500 අධිර ටිකට් එක ගත්තා. ආයි ඒ කාලේ වදාගෙන ඉන්නේ නැහනේ. එතෙන්න බැස්ස ගමම ඊට පස්සේ ගුවන් යානෙන් පිටත් වෙනවා. අන්න ඒ වගේ තමයි පේනතුනි සමාහිත වෙච්ච කෙනා හිත සමාධිමත් වුණාට පස්සේ රූප බල බල ආලෝක බල බල යා ඉන්නව නෙවෙයි. යා ඒ හිතේ සමාධිමත් බව උපයෝගී කරගෙන ඊළඟට යා මේ පංච උපාදාන ස්කන්ධය හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. එයා මේ ඇහෙන් රූපයක් දකිනකොට ඒ රූපයේ බාහිර තියෙනවා කියලා දැකලා හිත බාහිර බැස ගන්න ගතිය දැන් ටිකෙන් ටික අඩු කරගන්නවා. වෙනද අපි බාහිර රූපයක් දකිනකොටම හිතන්නේ රූපයේ පිටස්තරය තියෙන කියලා. දැනුත් අපට එහෙමනේ හිතෙන්නේ නේ. කලින් විතරක් නෙවෙයිනේ. දැන් රූපයක් බාහිර දකිනකොට දැන් මේ හාඳුරු දකිනකොට දැන් ඔබට හිතෙන්නේ මේ හාඳුරු කෙනෙක් ඉන්නවාල හාඳුරෝ ඉන්නවා කියලානේ. රූපයක් නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. මේ සතර මහා භූත රූප පඨ වියාපෝ තේජෝ වායවල එකතුවක් තියෙනවා. ඒ එකතුවට හාමුදුරුව කියලා පුද්ගලය කියලා පනවගත්තේ ඔබේ හිතින්. දැන් ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හිතුවට මෙතන කොටිය කීටියොත් කොහමද? කොටිය හිතන්නේ හොඳ ගොදුරක් තමයි කියලා කොටිය පන්නේ එකපාර. එතකොට ඒ බලන විදියට තමයි යාට පේන්නේ. මෙතන තියෙන එකම දේ තියෙන්නේ. නමුත් ඒ බලන විදියට තමන්ගේ ආකල්පය ගොඩ නැගෙනවා. එතකොට අවිද්‍යාවෙන් බැලුවොත් යාට හිතන්නේ ආ මේ අම්මා ඉන්නවා මේ තාත්තා මේ දුව මේ පුතා කියලා බලන්නේ. සම්මුති සත්‍ය anu hari වරදවා ගන්න එපා. නමුත් වෙනතුනි යථාර්ථ ඉදිරිය ගත්තොත් මේ තියෙන්නේ සතර මහා භූත රූප වල එකතුව. ඒකට විඥානේ නිසා මේක හරියට රූපඩයක් වගේ අතිහිල පහල කරන එක තමයි වෙන්නේ. ත්‍රාන්නේ අවිද්‍යාවෙන් බැලුවොත් තමන්ට අම්මා හම්බ වෙනවා තාත්තා මුණ ගැහෙනවා දරුවෝ ඔක්කොම තමන්ගේ ලෝකේ ඉන්නවා. එහෙම හම්බ වුණොත් මුණ ගැහුණොත් ඒක නා වයසට යනකොට ලෙඩ වෙනකොට මරණයටපත් වෙනකොට එයාගෙන් වෙන් වෙනකොට ඒ දුක් ටිකත් එක්කම තමයි බාරගන්නේ. අනේ මට පුතා විතරයි ඕනේ මහලු වෙන එක නම් බෑ ලෙඩ වෙන එක නම් බෑ කියලා ඒ ටික බාර නොගෙන බෑ. ඔබ බලන ඇසෙන් ඔබට පුතා විදියට නම් පේන්නේ සත්පුද්ගල සංඥාවෙන්ෙන් ඔබ දරුව දැස බලන්නේ ඒ දරුවාගේ අනිත් දුක් ටිකත් ඔබට බාර ගන්න වෙනවා. තොර බුදුදහමෙන් මොකක්ද කියන්නේ? දරු අයින් කරන්නද කියන්නේ? දරු අයින් කරන්නේ නෙවෙයි. යථාර්ථ දිවිත බලන්න බලලා ඒක තීරණය කරාට පස්සේ දරුවට හුඟා උදව් කරනවා ඉගෙන ගන්න. ඉගෙන ගන්න විතරක් නෙමෙයි දරුවට හැකියාවක් ලබා ගන්න, දරුවට ධර්මයේ හැසිරෙන ඔක්කොම උදව් ටික කළා මේ පැත්තෙන් තියෙන අවිද්‍යාව ටික Taman දුරු කරගන්නවා. එතකොට දරුවත් හොඳට දිනන වෙනවා. දරුවා ඉගෙන නොගෙන ඉන්නේ. හැබැයි ඒ දරුවා නිසා වෙන්න තියෙන දුක් ටිකෙන් Taman නිදහස් වෙනවා. අන්න ඒක තමයි මෙන්න මේ පස්වෙනි දොරගුල විදිහට පංච උපාදානස්කන්ධය අයින් කරන්න කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය අයින් කරාට බය වෙන්න එපා ඈ. දරුව ටික ගෙදරින් අයින් කරන්නේ නැහැ ඈ. දරුව ටික දැනටත් වඩා දරුවන්ට සලකන දැන් සලකන්නේ උගන්නන එකයි කැම බීම ටිකක් දෙන එකයි ඇඳුම් ටිකක් දෙන එකයි විතරයි කරන්නේ. මේක තේරුම් ගත්තට පස්සේ පිනුදෙන් දරුවන්ට ධර්මයක් දෙනවා. දරුවන්ට ඉක්මනටම මේ දුකෙන් නිදහස් වෙනත් මාර්ගය දරුවන්ට කියනවා. එනිසා මෙන්න මේ පංච උපාදානස්කන්ධය දුරු කරවතින් එයාට පංචස්කන්ධය තියෙනවා. උපාදාන ටික අයින් කරන්න. එනිසා එයාට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අවබෝධය තියෙනවා. එයාට හිත නැති වෙන්නේ. එයාට තේරුම් ගන්න පුළුවන් රහත් වුණාට පස්සේ අලුත් කෙනෙක් මුණ ගැහුණොත් එයා අලුත් කෙනා අලුත් විදිහට හඳුන ගන්නවා. හැබැයි එයාගේ අර උපාදාන විදිහට හිත බැස ගන්න ගතිය නැති වෙනවා. ත්‍රිමෙනේ පස්වෙනි පියවරේදී මේ ඉදිබුවා අයින් කරන්න කියලා කියන්නේ ඉදිබුවාගේ අවයව පහක් තියෙනවා. අත් දෙකයි පා දෙකයි ඔළුවයි. අන්නේ වගේ මේ උපාදාන ස්කන්ධ පංචකේ අයින් කරෝතින් එයාට මේ දුක් ටික නිදහස් වෙන පුළුවන් නිසා තමයි අයින් කරන්න කියලා කිව්වේ. ඒක අයින් කරනකොට එයාට ඊළඟට පින්නොතින අයින් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මස් කපන පිහියයි අර කොටයයි. ඒ මොකද්ද පින්නොතුනි? ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසෙන් දැන ගඳ සුවඳ මෙන්න මේ පංච කාම ගුණයන් පිළිබඳව හිත බැස ගන්න ගතියෙන් එනම අඩු වෙනවා යාගේ. ඒ මොකද්ද පිනුතුනි වෙනද අපි රූපයක් දැකලා ඒ රූපය තුළ හිත බැසගත් රූපේ නිත්‍ය සපාත්ම වශයෙන් කනෙන් ශබ්දයක් අහලා ඒ අහන දේ නිත්‍ය සපාත්ම වශයෙන් බැසගත්තා මේ ඉන්ද්‍රිය පහම තුලම පංචකාම ගුණය තුල බැසගත්තු මේ හිත අන්න ඒ ආකාරයට හිත දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා මෙයාගේ අර උපාදාන නැතිවීම හේතුවෙන් එතකොට රූපයින් කරන්නේ නෙවෙයි බුදුහාරෝ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා බුදුහාර දේශනා කරනවා නැතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ කියලා. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. බුදුහාර හිටියේ ලස්සන පන්සලක හිටියේ ජේතවනාරාමයේ. ලස්සන පන්සල්වල හිටියේ වේළුවනාරාමයේ. පූර්වාරාමයේ. ස්වාමින් වහන්සේලා හිටියා ලස්සන ආරණ්‍යවල දියැලි ළඟ. ඒ රහතන් වහන්සේලා දියැලි ගස් පර්වත වර්ණ කළා තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයාගේ පන්සිල වීණා වාදක ඇවිල්ලා සංගීත භාණ්ඩ වාදනය කරනකොටත් ඒකට ලස්සනයි කියලා තියෙනවා. ලස්සන දකින්න ගැටලුවක් නැහැ පින්තුනි. ඒක විරාගී මනසින් දකින මනස උරු කරනවා. අනිත් පුද්ගලයා ඒ රූප තුල හිත බැසගෙන ඒ අල්ල ගන්න තමන්ගේ කරගන්න උත්සාහ දරන ලෝකයේහි ඒ දෙස බලලා දිත්තේ දිට්ටමත්タン කියපු විදියට විරාගී මනසින් නික්ලේශී හදවතින් ඒ රූප ශබ්ද ආදී ඇසුරු කරනවා. මෙන්න මේක තමයි ආරි ශ්‍රාවකගේ ලක්ෂණය. පින්නතුනි මෙන්න මෙහෙම යනකොට මේ මාර්ගේ යනකොට යාට අර මස් වැදැල්ල වගේ එයාගේ හිතේ බැසගෙන තිබිච්ච තෘෂ්ණාව නන්දි රාගය යමක් පිළිබඳව තිබිච්ච දැඩි ආසාව දැන් මේ ආසාව පින්නතුනි අපි බොහෝ විට කියන්නේ අපිට නම් එච්චර ආසා නැහැ කියලා අපි කියන්නේ නේ බොහෝ විට අපි කියනවා මට නම් කිසිම ආසාවක් නැහැ ඕන වෙලාවක මම මේ ටික දාලා යන සූදානම් කියලා තමයි කියන්නේ නමුත් පින්නතුනි ආසාව එහෙම ඒකෙන් නෙවෙයි බලන්නේ අපට අනතුරක් වෙච්ච වෙලාවෙදි තමයි බලන්නේ ඒක. දැන් නෙවෙයි බලන්නේ. දැන් අපි නිතර කියන උදාහරණයක් තියෙනවා. අපිගම යම් කිසි දිරච්ච කොටයක් තියෙනවා. අපේ ගෙදර පැත්තක කොටයක් තියෙනවා. අපිට සිදු වෙච්ච ලී කොටයක්. අපේ ලී කොටේට කැමති නැහැ පොඩ්ඩක් අන්න. හැබැයි අපි යම් කිසි වෙලාවක පින්නතුනි ගඟක ගහගෙන යනවනම්. ගඟක අපි ගහගෙන යනකොට ඒ ගඟයිනේ තියෙන්නේ ওই කොටේ විතරයි නං. ඕ එකා තින්නේ අත් දෙකේම බදා ගන්නෝනේ. ඕ අන්නේ වගේ පින්නතුනේ. අපි දැන් දෙයකට ආසා නැහැ කිව්වට මරණාසන්න මොහොතේදී අපි අපේ හිතට එන එක අරමුණට අපි බැඳෙනවා පින්නතුනේ. ඒක මලක් වෙන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේගේ සිවුරක දර්ශනයක් වෙන්න පුළුවන්. සමහරට ඒ අවසාන මොහොතේ පේන්නේ ගිනි දැල්ලක් වෙන්න පුළුවන්. ඒ ගිනි දැල්ලටත් පින්නතුනේ අපි හිත බැස ගන්නවා. ඒ ගිනි දැල්ලත් එක මන්තිමල කොහට යන්නේ? නිරයට යන්නේ. ඒ පේන මලත් එක්කම තැඹිට දිවි ලෝකෙට යන්නේ. ඒ පේන සිවුරි අපි දීපු දානයත් එක්ක මතක් වෙන සිවුරත් එක්කම තැඹිට අපි බ්‍රහ්ම ලෝකෙට යන්නේ. මනසේ ස්වභාවය ඒක. ඒ නිසා එවැනි මනසක් ඇති අය අපි එවැනි අනුතුරක් අපේ ළඟ තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ දහම ඔස්සේ අපේ ජීවිත අපි ගොඩනගා ගන්නට ඕනේ. පින්නතුනි සාමාන්‍ය දානවලට විතරක් නෙවෙයි. ඔබ අහලා ඇති මේ සම්බුද්ධ ශාසනය දීපු මහා අසද්දෘශ දාණය කොසල රහිතමා දීපු දාණය ඒ දාණයට උදව් කරපු කොසල මල්ලිකාවටවත් පින්තුණි සුගතිගාමි වෙන එක ලෙහිසි දෙයක් වුණේ නැහැ. ඇරත් අමාරු නැහැ හිතාදා ගන්න අමාරු නැහැ. ඒ නිසා දාන දීලා විතරක් හිතන්න එපා අපි හුඟා දන් දීලා දින අපිට නම් ෂුවර් දැන් ඈ සුගති යන්නේකට වීස හරි කියලා එහෙම හිතන්න එපා ඈ ඒ වීස ඕනම වෙලාවක එක්ස්පයර් වෙන්න පුළුවන්. පින්නතුනි අපට ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තමයි පින්නතුනි හරි ලෙසම නියම ලෙසම සුගති ස්ථාවර වෙන හේතු. දන් දුනට විතරක් අනිත්‍යට උදව් කරා කියලා විතරක් අපට අපේ හිතට ලොකු වෙනකවරණයක් එන්නේ නැහැ පින්නතුනි. මොකද අන්තිම මොහොතේ අපි ඇතැමිට ජීවිත කාලයම හිතවත් වාසය කරපු වෙනෙක් වෙන්න පුළුවන්. අන්තිම මොහොත යාගැතින් සිදුවෙන වරදකින් අපේ හිතේ තියෙන තැම්පත් බව නැති වෙන පුළුවන්. එහෙම වෙච්ච සිද්ධින් ඕන තරම් තියෙනවා. අන්තිම මොහොතේ ඔබට වතුර ටිකක් කාට හරි ගේන්න කියලා වතුර ටික ගේන පරක් වුණා තින්. ඒ සිතුවිල්ල ඇති පින්නතුන ඔබට දුගති ගාමි වෙන්න. ඉතින් ඒ තරම් අනතුරක් අපට තියෙනවා. අන්නේ අනතුරින් අපිව බේරන්න තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට මේ වගේ වටිනා ධර්මයක් දේශනා කළේ. ඒ නිසා එතනත්තා අවිද්‍යාව නැමැති දොරගුල අයින් කළා. ඒතනත්තර මැඩියා නැමැති ද්වේෂයන් දුරු කරලා දෙමං හන්දියේ නැමැති විචිකිච්ඡාවත් දුරු කරලා අර කිරි ගොටුව නැමැති පංච නීවරණ දුරු කරලා ඒ වාගේම අර ඉදිබුවා නැමැති පංච උපාදානස්කන්ධය දුරු කරමින් මස් කපන පිහිය සහ මස් කොටේ නැමැති පංචකාම ගුණිනු දුරු කරලා යා නන්දි රාගයේ දුරු කරවතින් එයාට අවසාන කෙනා වෙන නාගයා මුණ ගැහෙනවා. ඒ නාගයා කියන්නේ මොකද්ද? ඔව් ඒ නාගයා කියන රහත් භාවයේ නැමැති අවසාන ඉලක්කයට තමන්ට එන්නට අවස්ථාව තියෙනවා. මෙන්න මේ ගමන් මඟ තමයි පින්තුනි ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ අපට විස්තර කළේ. අර බ්‍රහ්මිය ඇවිල්ලා කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට සඳහන් කළේ මෙන්න මේ සිද්ධිය. පින්තුනි මේකේ හුවා ධර්මකාරණා මේ සූත්‍රය තුල කැටි වෙලා තියෙනවා. එනසත් පුලුවන් තරම් ධර්ම ශ්‍රවණය කරමින් හැකිතාක් දුරට පින්නතුණේ යහන ධර්මයේ නොනින් මෙනෙහි කරන්න ඕන. සාමාන්‍ය දිනදා දන් දීම ඥාතින සැලකීම විතරක් නෙවෙයි. කියව කරන අය ලෝකේ වෙනත් ආගම්වලත් ඉන්නවා. අපි පින්නතුණේ ඊට වඩා දක්ෂ වෙන්නට ඕන. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදියට ඔබට හොඳ බුද්ධියක් තියෙනවා. ඔබට උපතින් මේ ඥානය හුඟක් ලැබිලා තියෙනවා. ආර්ථිකයෙන් හුඟක් දේපළ නැති වුණාට ඔබ හුඟක් බුද්ධිමත් අය. උපතින් මේ හැකියාව තියෙනවා. අන්නේ හැකිය උපයෝගී කරගෙන ප්‍රඥාව දියුණු කිරීම තමයි ප්‍රධානම දේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? අපේ මේ ඇසෙන් කනෙන් ආදී මේ ඉන්ද්‍රිය වලින් රූප ශබ්ද ආදී ලැබෙනකොට අපට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන සිද්ධියම. පින්නතුනි මේ අත්දැකීම කියලා කියන්නේ අපට මේ මොහොතේ ලැබෙන අත්දැකීමක් මේක. මේක කලින් තිබිලා මෙතෙන්ට එන එකක් නෙවෙයි. හරියට අපි කණ්ණාඩි ළඟට ගියා වගේ මේ මොහොතේ පින්නතුනි ඇසෙන් රූපයක් දකිනවා කියන්නේ ඒ දකින මොහොතෙහි ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්ස වේදනා රූප තණ්හා රූප විතක්ක රූප විචාර රූප සංඥා රූප සංචේතන කියලා මෙන්න මේ 10ක් පෙර පසු නොවේ ඊටාම ක්ෂණිකව හටගන්නවා. ඒ හට ගන්න ස්වභාව ලක්ෂණිය තමයි ඒක පෙර අතීතයේ තිබෙන මෙතෙන්ට එනව නෙවෙයි මේ මොහොතේ අත්දැකීමේ ස්වභාවය අනුව මෙතනම නිර්මාණය වෙනවා මෙතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන මානසික ස්වභාවයේ හේතුවෙන් ඒක උපයෝගී කරගෙන ඊළඟ සිතුවිලට ඒක බලපෑමක් කරලා එතනම නවතිනවා ඒක. අතීතයෙන් මෙතෙන්ට මුකුත් එන්නේ නැහැ මෙතනින් අනාගතයට යන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ බලපෑමක් නැහැ කියලා කියන්නේ සෝවිසි ප්‍රත්‍යවල පැහැදිලිවම දැක්වෙනවා. අතීත අරමුණ වර්තමානට බලපෑමක් කරනවා. වර්තමානයක ඊළඟට බලපෑමක් කරනවා. එහෙම කර කර තමයි අපි මේ සසර ගමන ආවේ. මේ ජීවිතයේත් මේ දක්වා අපි ආවේ එකයි. අධ්‍යාපනය ලැබනකොට පළවෙනි පන්තියට ගෙනගෙන දෙවෙනි පන්තියට ගියා. දෙවෙනි පන්තියේ ඉඳගෙන තුන්වෙනි පන්තියට ගියා. එහෙම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මේ දුර ගමනක් ආවේ ඒකතු කරගෙන තමයි. නමුත් පින්නතුනි, ඒ එකතැනක ශක්තිය තව බලයක් විදිහට වෙන තැනට උපයෝගී වෙනවා මිසක් එක තැනකින් ඒ විදිහටම තවත් තැනකට යන දෙයක් නෙවෙයි. ඒ නිසා බුදුදහමෙන් දේශනා කරන්නේ මෙන්න මේ අතරේ තේරුම් අරගෙන හැකිතා ප්‍රඥාව දිනු කරෝතින් පිනතුනි. ප්‍රඥාව දිනු වෙන විදිහට සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, කල්‍යාණ මිත්‍රාශ්‍රය, සමති දර්ශනා වඩමින් ඉන්නකොට පිනතුනි එන්න එන්නම අපේ ප්‍රඥාව දිනු වෙනවා. ඒ ධම්මගේ අකණ්ඩව පිය දෙන්නට ඕන. යදෙල යදෙල පිනොතුනි ඉහළම දිනුව මොකද්ද? ඇසෙන් රූපයක් පේනකොට ඒ මොහොත ඇති වුණා කියලා හරියට කණ්ණාඩි ළඟට ගියා වගේ සමණ්ඩ පේන ගන්න. එතකොට අනිත් කෙනා මල් පූජා කරත්, ගල් පූජා කරත් ඔබට දෙකම සමානයි. ඔබ සතර මහා භූතවල විදිහට දකින්න වේ. පිනොතුනි මෙන්න මේ විදිහට මනස හුරු කරවතින් අපි ලෝකයේ බාහිර රැකවරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පින්නතුනි බාහිර අපි කොච්චර නැකවරණයක් කියලා හිතුවත් අපට ඉන්න ළඟම ඥාතින් අපෙන් වෙන් වෙලා යනවා. අපර තිමිට ලස්සන රූප සම්පත්තිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපි කරන රැකියා හැමදාම අපට නෑ එකකින් විස්රාම යන වෙනවා. අපි හදාගත්තු ගෙදර ගෙදර එහෙම තීබිදි ගෙදරින් අපි යනවා. අපේ ශරීරය ඒක තත්පරයකින් පින්නතුනි ඒක ඇසිපිය ගහන මොහොතෙන් කොළුව කඩා හැරෙන ඉවරය ඔක්කොම ඒ හැම දෙයක්ම පින්නතුනේ අපට අත්හරින ලෝකයේ අපට කියලා රැකවරණය තියෙන එකම දේ තමයි මේ සද්ධර්මය. ඒ සද්ධර්මය තුළ උපරිම ලෙස තමන්ගේ හිත පිහිටුවා ගන්නට ප්‍රඥාව දිනු කර ගන්නට අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන පින්නතුනි. ඉතින් බුදුරජාණන් වහන්සේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට මේ සූත්‍රය අර කරුණු දෙවියා විසින් ප්‍රකාශ කරපු කරුණු එකිනෙක පියවරින් විස්තර කළා කොහොමද නිවන් මඟ කියලා. මෙන්න මේ නිවන් මඟ මේ දේශනාව උපයෝගී කරගෙන කුමාරකාශ්‍යප හාමුදුරුව පින්නතුනි රහත් භාවයට පත් වුණා. ඒ විතරක් නෙවෙයි මේ ස්වාමීන් වහන්සේගේ මේ අනුශාසනාව සහය සීලොම් දල උපයෝගී කරගෙන කුමාරකාශ්‍යප මාතාවත් රහත් භාවයට පත් වුණා පස්සේ කාලේ. ඒ නිසා දෙන්නාම මේ සසර ගමනින් නිදහස් වුණා. ඉතින් අනුශාසනාව තමයි අද අප ශ්‍රවණය කළේ. මේ අද අපි සාකච්ඡා කරපු ධර්ම දේශනාව මජ්ක්‍ධිම නිකායේ මූල 50කේන වම්මික සූත්‍රය. හුඹසක් මුල් කරගෙන අපේ ජීවිතය ගැන අපේ ජීවිතේ නැමැති තුඹස ගවේෂණය කරන හැටි මේ තියෙන. ලෝකයන්ෙත් හැම විද්‍යාවම පින්නොතින් බාහිර ලෝකයේ ගවේෂණය කරන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස බ්‍රාහ්මණයට මොකද කියන්නේ? ඉමස්මින් යේව බයම මැත්තේ කලේබරය සසඤ්ඤෙම්මි. ලෝකංච පඤ්ඤපේමි, ලෝක සමුදයංච, ලෝක නිරෝධංච, ලෝක නිරෝධගාමි පටිපදංච. මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ සිත සහිත වූ මේ ශාරීරිය තුලම සිත කය සහිත මේ ජීවිතය තුලම දුකත් කියට හේතුවත් දුක නැති කිරීමත් නැති කරන මාවතත් මේ ජීවිතය තුළම කනවනවයි කියලා. ඒක තමයි පින්නතුනේ සතර සතිපට්ඨානෙන් කියන්නේ. සතර සතිපට්ඨාන තුළ කරන්නේම මේක මේ සිත කය දෙක අවබෝධ කරගන්න යන ගමනක් තමයි සතර සතිපට්ඨානෙ කියලා කියන්නේ. ආවදීච්ච මොහොතේ පටන්ම තමන් ඇවිදිනකොට ඇවිදින බව හොඳවට තමන් දන්නවා. එහෙම ඇවිදිනකොට සැප දුක් වේදනා ලැබෙනව නම් ලැබෙනකොටම වේදනා ගැන දන්නවා. හිතට සිතුවිලි පහළ වෙනට ආ දැන් සරාගේ චේතනාවක් දැන් වේදනාගේ චේතනාවක් හිත ගැන හොඳට දන්නවා. තමන්ට සිතුවිල්ලක් පහළ වුණට දැන් තියෙන කාමච්ඡන්දයක් ආ දැන් තියෙන සති සම්බොජ්ජංගය ආ දැන් මට පංච උපානස්කන්ධය ගොඩ නැගුණා මේ ඉන්ද්‍රිය ධර්ම මේ ආදිය හොඳට තමන් සිතුවිලි ගැන බලමින් ඉන්න. හැම මොහොතක්ම පිනොතුනි. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් නිින්දට යනකම් හැම වෙලාවකම හරියට මහා පහනක් දැල්වා ගත්තා වගේ හැම මොහොතෙම තමන් මේ පහනක් දැල්වමින් gedara වැඩ කරමින් අම්මට තාත්තට සලකමින් දරුවන්ට කෑම ටික උයමින් වැඩට යමින් කඩේට යන ගමන් ව්‍යායාම කරන ගමන් දරුවන්ගේ යුතුයකම් කරන ගමන් ඒ ඔක්කොමත් කරමින් මේ තැනැත්තා කෙලස් වලින් නිදහස් වෙමින් දුකෙන් නිදහස් වෙන මාර්ගයේ යා ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. ලෝකේ මිනිස්සු සැප අඩු වෙන ගමන් මඟ කියද්දී අප දිනෙන් දින සතුට සැනසීම වැඩි වෙන ගමන් මඟක අපි යනවා. ලෝකේ හැම දිනෙකම දිරාපත් වෙන මහලු වෙන ලෙඩ වෙන දේවල් රැස් කරගන්න ලෝකෙක අපි දිරාපත් නොවන ධර්මයක් ජීවිතේ හොයාගෙන දිනෙන් දින ජීවිතේ ඉදිරියට යනවා. එහෙම යන ගමනේදී පින්නතුනි අපේ ඊටාම ළඟම ඥාතිවරයෙක් හෝ වෙන් වෙන දවසේදී මානසිකව කිසිම කම්පනයක් ඇති නොවෙනදී අපි අකම්පිත සිතක් ඇති කර ගන්නවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං හේතං මංගල මුත්තමං. පෙරලෙන ලෝකේහි අටලෝ දහමෙන් පෙරලෙමින් පවතින ලෝකේහි අටලෝ දහම අභියස අකම්පිත සිතක් ඇති කෙනෙක් බවට අපි අපේ ජීවිතය සකස් කර ගන්නවා. ඒ සඳහා පිනතුනි අපට අපේ ජීවිතේ හැම දෙයක්ම ලැබුණේ වාසනාවන්ත මනුස්සාත්ම භාවය, හොඳ අම්මා තාත්තා, හොඳ පින්වත් දරුවන් විතරක් නෙවෙයි වෙනතුනි. ඇමරිකාවට එන ලැබුණෙත් මේ ධර්මයේ අහන්න, මේ ධර්මයේ හැසිරෙන්න පරිසරය, නිදහස, විවේකය, සම්බාධක අඩු බව මේ කාරණ ලබන්න තමයි මෙච්චර දුරක් අපි ආවේ. වෙන දෙයකට නෙවෙයි වෙනතුනි. හිතන්න එපා ශ්‍රී ලංකාවෙන් දැන් ඇවිල්ලා අපි දැන් ඇමරිකාවේ ඉන්නේ කියලා ආලුවන්ට කියන ආඩම්බර වෙන්න නෙවෙයි. අපේ දරුවන්ට උගන්වලා අපි ඇමරිකාවේ අහවල් විශ්වවිද්‍යාලෙන් උපාධි ගත්තා කියලා ආඩම්බර වෙන්න නෙවෙයි මේ චරිතයක් අපි ආවේ. මේ සියලුම දේවල් රැගෙන පිනතුනේ අපි මෙතෙන්ට ආවේ මේ සම්බුද්ධෝත්පාදක කාලයේහි මේ සද්ධර්මයෙන් ප්‍රතිඵල ලබන්නයි අපි මෙතෙක් දුරක් මේ ආවේ. ඒක අපට මතක් කරලා දෙන්නේ පිනතුනේ කල්යාණ මිත්‍රයන්. ඒකට පස්ස මතක් කරලා දෙන්නේ සත්පුරුෂයන්. එහෙම මතක කර නොදුන්නත් අපි හිතන්නේ ආ දරුවට හොඳට ඉගැන්නු දරුවෝ විශ්වවිද්‍යාලෙ ගියා ගෙදර මෝගේජ් එක ගිහුව එකක් හරි දැන් හරි ජීවිතේ කියලා. ඒක තමයි දැන් අපි හිතන් ඉන්නේ. නමුත් පින්වතුනි ඊට වඩා දෙයක් අපේ ජීවිත තුළ තියෙන බව අමතක කරන්න එපා. අන්නේ දේ ලබා ගත්තොත් තමයි අපේ ජීවිතයේ සැබෑ ජයකණුව වෙත ගියා වෙන්නේ. අන්නේ දේ ලබා ගත්තොත් තමයි අපි ලෝකයේ සැබෑ ජයග්‍රහණය ලැබුවා වෙන්නේ. අන්නේ ජයග්‍රහණය ලැබුවොත් පින්වතුනි අපි මැරුණට පස්සේ අපේ ජීවිතේ වටිනවා. අපේ ශරීරය අපි මිය ගියාට පස්සේ මේ ශරීරයට ලෝකේ මිනිස්යන් විතරක් නෙවෙයි දෙවිවරු බ්‍රහ්ම වඳින මට්ටමට දහමක් අපට මේ දේශනා කරලා තියෙනවා. මැරුණට පස්සේ නොවටිනා ශරීරයක් කරන්නේ නෙවෙයි පින්නතුනි. අපේ ශරීරය විතරක් නෙවෙයි අපි පාවිච්චි කරපු ඇඳුම් අපි හිටිය තැනටත් ලෝකේ මිනිසුන්ට වන්දනා කරන්න පුළුවන් මට්ටමට අපේ ජීවිතවල වටිනාකම වැඩි කරන්නයි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා අපට මේ වටිනා දහමක් දේශනා කරේ පින්නතුනි. එනිසා මේ දහම යන ගමනේදී තමට අම්මා තාත්තා ඉන්නව නම් පුළුවන් තරම් සලකන්න. තමගේ අත් දෙකෙම සලකන්න. අම්මා තාත්තා නැති වෙලා නම් පිටින් පිට පින්කම් ගාලා පින් අනුමෝදන් කරන්න. වයසක කෙනෙක් දැක්කොත් අසනීප වෙච්ච කෙනෙක් දැක්කොත් පුළුවන් තරම් උපස්ථාන කරන්න. දිනපතාම ලෝකේ හැමතැනම පින්කම් කරනවා. බුදුහාර වෙනුවෙන් බුද්ධ පූජා තියනවා, දාගම් හදනවා, පන්සල් හදනවා. හැමදාම හිතන්න දලදාමාලිගාවේ ව්‍යංජන 32ක් එක බුද්ධ පූජා තියනවා. මම ඒකත් අනුමෝදන් වෙනවා. සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. රුවන්වැලි සෑලඟ බුද්ධ පූජා තියෙනවා, ජයසිරි මහ බෝධි ළඟ බුද්ධ පූජාව තියෙනවා, දෙවිවරු සිළුමිණ සෑට වඳිනවා. ඒව හිතන් පිනතුනි සාදුකාර දෙවියන් අනුමෝදන් වෙන්න. ඔබේ යහළු මිත්‍රාදින්ගේ ගෙවල දානමය පින්කම් වෙනවා. වතුර බෝතල් ටිකක් හරි ගිහිල්ලා තියන දානෙට. එහෙමත් බැරි නම් අනේ සාදු සාදු මමත් අනුමෝදන් වෙනවා කියලා තමන්ගේ අත් දෙක එකතු කරලා වැඳලා ඒ පින අනුමෝදන් වෙන්න. පාඩදී පිනතුනි යනකොට මල් ගස් දකින්න රෝස මල් එහෙම. මල් කඩන්න යන්න එපා. කුටි ගන්න වෙයි. ඒ මල් ටික දැකලා පිනොතින අනේ සාදු සාදු මේ මල් ටික බුදුහාඳුරන්ට අනුමෝදන් වේවා කියලා පූජා වේවා කියලා ගහේ තිබෙද්දිම දැත් එකතු කරලා වඳින්න. ලස්සන බල්බ්පත් වෙනවා යනකොටනේ පාරවල්. අනේ මේ බල්බ් ටික මේ ආලෝක පූජාව බුදුහාඳුර වෙනුවෙන් ධර්ම වෙනුවෙන් සංඝයා වෙනුවෙන් පූජා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පන්සලට ගියාම ඉදලක් ඔස්සන් දැක්කොත් අරගෙන අතු ගන්න. මහා පිනක් පිනතුනි. වැඩිහිටියෙක් දැක්කොත් අත් දෙක එකතු කරලා වඳින්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කොත් අනේ මේ සැරියොත් හාඳුරු මුගලන් හාඳුරු කියලා බලවත් ශ්‍රද්ධාවෙන් දෑත එකතු කරලා වඳින්න. මේ හැම මොහොතක්ම පින්නතුනි අපට පින්කම් කරන්න තියෙන අවස්ථාව. ඒ පමණට පින්නතුනි ඔබට නිරෝගී භාවය ලැබෙනවා, දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා, අම්මා තාත්තා නිරෝගී වෙනවා, ඔබේ හිත පිරිසිදු වෙනවා. මේ හැම දෙයකින්ම ඔබට මේ ආනිසංස ලැබෙනවා. ඉතින් මේ පින්නතුනි හුඟක් වාසනාවන්තයි. ඉතින් මේ තමන්ගේ පියතුමා ඉදිරියේ තියාගෙන දැන් තාත්තට වයස කීයද? 98. 98යිනේ. බලන්න වෙන ඔබ කොයි තරම් වාසනාවන්තද. ඉතින් ඒ තාත්ත වාසනාවන්ත වගේම ඔබත් හුඟක් වාසනාවන්තයි. ඉතින් ඒ පියතුමා මෙච්චර නිරෝගීව පිළිසිදුව තියාගැනීමේ ගෞරවය දරුවන්ට ලැබෙනවා. ඉතින් තාත්ත පින් කළ ඔබ ලැබුවා. ඔබේ පින නිසා ඔබට තාත්ත ලැබිලා තියෙනවා. ඒ නිසා අම්මා තාත්තා උගකලා ජීවත් වුණා කියන්නේ මේ ගෞරවයෙන් වැඩි ප්‍රමාණයක් දරුවන්ටත් ලැබෙනවා. අපේ තාත්තා මෙච්චර කලක් අපි ජීවත් කෙරෙව්වා. අපේ අම්මා තාත්තා එක්ක අපි මෙච්චර කලක් ජීවත් වුණා කියලා ඔබට අභිමානෙන් කියන්න පුළුවන්. හිතට සතුටක්. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තා ඉන්න කාලේ යගේ ඊළඟ ආත්ම භාවයේ දිනු වෙන්න අපියට උදව් කළා. ඒ අයගෙන් අපට ලැබිච්ච සහනය වෙනුවෙන් අපි ඊයටත් උපකාරයක් කළා කියලා සතුටටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බොහෝ දිනාට ඒක ආදර්ශයක්, ආශිර්වාදයක්. එනිසා අපි ඔබ හැම දිනාටම දරුවන් වශයෙන් ආශිර්වාද කරනවා, පියතුමාටත් ආශිර්වාද කරනවා. මේ හැම දිනාටත් අපි සෙත් පතනවා නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබෙන්න කියලා. පින්තුනි ධර්මයේ අද සාකච්ඡා කරපු වම්මික සූත්‍ර ආශ්‍රයෙන් ඔබට ප්‍රශ්න අහන්නට තියෙනවා නම් අපි ඒකටත් අවස්ථාව ලබා දෙනවා. තෙරුවන් සරණයි. හොඳයි පින්තුනි, නම් ප්‍රශ්න අහන්න ඇති බවයි තේරෙන්නේ. ඉතින් මම හිතන්නේ හා හොඳයි. ඔව් ඇත්තෙම සති සම්පජඤ්ඤය කියන්නේ වචන දෙකක් එකට යන්නේ. සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ කියන එක. ඒ සම්පජඤ්ඤය කියන එක තමයි විවිධ තැන්වල විවිධ වචන වලින් කියන්නේ. ඒ සම්පජඤ්ඤය එක තැනක විදර්ශනා භාවනා කියලා කියනවා. තව තැනක යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. සමහර තැන්වල පඤ්ඤා භාවනා කියලා කියනවා. සමහර තැන්වල සම්මා දිට්ඨි කියලා කියනවා. සමහර තැනක ඥාන කියලා තියෙනවා. සමහර තැනක ආලෝක කියලා තියෙනවා. සමහර තැනක විඥා කියලා කියනවා. එක එක වචන වලින් කියන්නේ දැන් බොජ්ජංග වල ධම්මවිජ්ජ සම්බොජ්ජංගේ කියන්නේ තේක. ඒ යෝනිසෝ මනසිකාරයටම එක එක තැන්වල එක එක වචන යොදලා තියෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? නුවණින් මෙනෙහි කිරීම. ඇති දේ ඇති හැටියට මෙනෙහි කිරීම. ඒ වගේම යෝනිසෝ මනසිකාරය සරල අර්ථය ගත්තොත් අපේ හිතට කෙලෙස් ඇති නොවන විදියට හිත රැක ගන්නා ක්‍රමය. ඒක සරලම දෙයින් ඉඳන් විදර්ශනා ප්‍රඥාවේ ඉහළම තැනට යනකම් ඕනම පරාසයක කියන්න පුළුවන්. ඒක පුළුල් එකක් බොහොම. එතකොට යෝනිසෝ මනසිකාරය යම් කිසි කෙනෙක් බනිනකොට අපි හිතනවා නම් අනේ මෙයාගේ මානසික මොන හරි ප්‍රශ්නයක් තියෙන නිසා බනින්නේ කියලා. එහෙම හිතුවත් අපේ මනසට පීඩාවක් එන්නේ නැහැ එතකොට. දැන් අපි ගමු අපිට කවුරු හරි බැන්න හොඳටම. අපර හරිය කේන්තියෙන් ඉන්නේ. කෙනෙක් ඇවිල්ලා කියනවා හවල් කෙනා මානසික රෝගියෙක් කියලා. අපිට මොකද වෙන්නේ? ඕ තරහ යන්නේ පොඩ්ඩක් අහන්න. එතකොට ඒකත් පින්නතුනි ඇතැමිට මානසික රෝගියෙක් නොවෙන්න පුළුවන්. ඇතැමිට පින්නතුනි මානසික රෝගකට නොගියට බොහෝ දෙනෙක් මානසික රෝගින් තමයි. පොඩි දසම ගානින් තමයි එහෙම වෙන්නේ. පින්නතේ නිසා මේ වගේ දෙයක් වෙනවා නම් වෙන්නේ මානසික අසහනයක් නිසා තමයි. ඉතින් අපි එයට අනුකම්පා ගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට බලන එකත් යෝනිසෝ මනසිකාරය තමයි. එතන ඉඳන් සතිපට්ඨාන වඩන එක යෝනිසෝ මනසිකාරය. විදර්ශනා වඩන එක යෝනිසෝ මනසිකාරය. ගිහිල්ලා බාහ්‍ය දාරු චීරයට කියපු දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන එකත් යෝනිසෝ මනසිකාරය. ඒක ඉතාම පුළුල් පරාසයට යන එකක් යෝනිසෝ මනසිකාරය කියන එක. ඒතර ඒකෙම ප්‍රධාන ටික සාරාංශ කළා තමයි සම්බජඤ්ඤය කියලා මෙතන මේ තියෙන්නේ. තොර සම්පූර්ණ බුද්ධ ශාසනය කියන්නේ සති සම්පජඤ්ඤ කියන වචන දෙක තුල ගොනු කරන්න පුළුවන්. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤ කියන්නේ නුවණ. තමන්ගේ සිත කය දෙක ගැන සිත පිහිටුවාගෙන වර්තමානයේ තුල හිත එක්තැන් කරගෙන ඒ එකඟ වූ සිතින් අනිත්‍යතාවය නුවණින් බැලීමයි ලෝක යථාර්ථය නුවණින් බැලීමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. හොඳයි එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි දිගස්ත්‍රි.